අද මේ දූපුතුන් හෙටට ලෙවෙන මේ පුතුන් දිනය සිහිපත් කරගෙන පුතක් කේලයක පිහිටි අවස්ථාව. හෙටට ලෙවෙන දිවියෙහි වැදගත්කම ගැනයි අද අප විශේෂයෙන් මේ ධර්ම දේශනාවේදී විස්තර කරන්න බලාපොරොත්තු වන්නේ. මේ දූත පුතාලගේ අධ්‍යයන කටයුතු වලට අපි තාම වැළඳගත් නැහැ. මේ දරුවන්ගේ පොදුතරමේ කාර්යයන්ට අදාළ වෙනස් විදියට අප මේ කාලයේදී මේ දරුවන් කරුණ විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. එනිසා අපි බලාපොරොත්තු වෙනවා අද සිංහත් දවසේ මේ දූ දරුවන් මේ වැඩසටහන් වලට හොඳින් සම්බන්ධ වෙයි කියලා. පින්වත් දරුවනි, සාමාන්‍යයෙන් දේශකයේ දේශනය පටන් ගන්නකොට අවසර ගන්නවා. දැන් මම මේ දරුවන්ගෙන් අවසර ගත්තා. මේ දූපතුන් හැම දෙනාම මට වඩා වයසින් අඩුයි. නමුත් වයසින් අඩුනත් මම අවසර ගත්තා. අවසර ගත්තට පස්සේ එක දෙයක් තියෙනවා. ඒක හොඳට අපි මතක තියාගන්න. අවසර ගත්තට පස්සේ ඒ අවසර ගත්ත කෙනාට කතා කරන්න අවස්ථාව දෙන්න ඕන. ඒ කෙනා කතා කරන අවස්ථාවේදී බාධා කරන විදිහට කතා කරන්න බෑ. ඒක අපි හොඳට දැනගන්න. ප්‍රශ්න ජෝතිම උත්තර දෙන එක වෙනම දෙයක්. නමුත් මේ කාලේදී මේ දරුවන්ගෙන් මම අවසර අරගෙන තියෙන්නේ එනිසා දැන් මට මේ ධර්ම දේශනාව සිදු කරන්න මේ දරුවෝ උදව් කරන්න ඕන. හොඳයි. අද අප විශේෂයෙන්ම මේ දූ දරුවන්ට වැදගත් මාතෘකාවක් විස්තර කළ දෙන්නයි බලාපොරොත්තු වන්නේ. හොඳයි, මේ දරුවන් කියන්න බලන්න අද අප සිල් සමාදන් වුණේ කොහොමද ඉඳ කරගෙනද? ඒකට හේදෙන පොහොරිනේ නිවිද කරගෙන මේ පොහොරිනේ අපි විශේෂයෙන්ම සිහිපත් කරන්නේ කවුරුන්ද? බුදුහාමුදුරුවෝ. මිනිදුහාමුදුරුවෝ නැත්නම් නියම විදියට කියනවා නම් මහින්දහාමුදුරුවෝ. මහින්ද කියන වචනේ නියම පදේ. ඒක සිංහට හැරෙවට පස්සේ තමයි මිහිදු වෙන්නේ. මහේන්ද්‍ර, මහින්ද, මිහිදු. එතකොට මිහිදු හාමුදුරුවෝ ලංකාවට වැඩම කිරීමේ මේ සිද්ධිය නිවිති කරගෙන බොහෝ දිනක නිවිති කරගෙනයි අද අපට සමාදන් වුණේ. මිහිදු හාමුදුරුවෝ ලංකාවට වැඩම කිරීම තුළින් අපේ රටේ ලොකු වෙනසක් වුණා. අපේ රටේ ඒ වගේකත් වැදගත් සංස්කෘතියක් මේ රටක්. නමුත් ඒ සංස්කෘතියට වැදගත් අංග එකතු වුණා මිහිදු හාමුදුරුවන්ගේ වැඩමවීමත් සමඟ. ඒ විතරක් නෙමෙයි, අපේ රට ලෝක ප්‍රකට වුණා ධර්මද්වීපය කියලා. මොකක් කියලද? ධර්මද්වීපය කියලා. ඇයි ධර්මද්වීපය කියලා කියන්නේ? ධර්මය තියෙන රට කියන එක. දීප කියන වචනේ යෙදෙන රටට විශේෂයෙන්ම දීප කියලා කියන්නේ දිවයින කියන එකට. දිවයින කියන්නේ මොකද? දිවයින කියලා කියන්නේ ඈ දිවයින කියන මොකද? ඉංග්‍රීසියෙන් අරගෙන කියල කියන්නේ. දිවයිනක තියෙන ලක්ෂණය මොකද්ද? දිවයින කියන්නේ දූපකක් කියන එක. වටේම ගහෙන් වට වෙලා තියෙන්නේ. ඒ නිසා ලංකාවට දිවයිනක් කියන කියන්නේ. ලෝකේ සමහර රටවල් තියෙනවා මුහුදක් දකින්නවත් නැති රටවල් තියෙනවා. සමහර රටවල් තියෙනවා රටින් භාගයක් කොටසක් විතරක් මුහුදට ගැලේට සම්බන්ධ වෙච්ච රටවල් තියෙනවා. නමුත් කියන්නේ අපේ රට විශේෂ රටක්. ඒ තමයි වටින් මුහුදෙන් වට වෙලා තියෙන්නේ. එනිසා අපේ රට මිහිඳු හාමුදුරන්ගේ වැඩමවීමත් සමග ඇති වෙන්නේ මේ වෙනස නිසා අපේ රටේ මිනිස්සු ගැහැණි වුණා. ධර්මයේ පිළිපදින අය බවට පත් වුණා. ඒ නිසා අපේ රට ලෝකයේ අනිත් රටවල් වල ප්‍රසිද්ධ වුණේ කුමක් කියලද? ධර්මද්වීපය කියලා. ඒ වගේමයි අපේ රට ධර්මද්වීපයත් එක්කම විශේෂ නාමයක් ලැබුණා. කුමක්ද? ධාන්‍යාගාරය කියලා. ධාන්‍යාගාරය කියලා කියන්නේ ධාන්‍ය කියලා කියන්නේ ධාන්‍ය වර්ග හුඟක් තියෙනවා. සහල, කඩල, මුං, මැ, මියාගේ ධාන්‍ය කියලා කියන්නේ. මේ ධාන්‍ය අතුරෙන් අපේ රටේ විශේෂ වෙච්ච ධාන්‍ය වර්ගය තමයි වී නැත්නම් සහල්. මෙන්න මේ සහල් වලින් අපේ රට ස්වයං පෝෂිත තිබුණා. අපේ රට සහල් ස්වයං පෝෂිත නිසා අපේ රට කිව්වොත් මා කියන්නේ ධාන්‍යාගාරය කියලා. එතකොට ඒක හතරින් ධාන්‍යාගාරය කිව්වා. අනිත් අතින් ධර්මාර්ථයේ කියන කිව්වා. මෙන්න මේ ධාන්‍යාගාරය සහ ධර්මාර්ථයේ කියන මේ වචන දෙකම අපිට හිමි වුණේ නිහිරුහාන්තුරන්ගේ ඇමිනීමත් සමග මගේ රටේ සිදු වෙච්ච මේ සාස්කෘතික පුනර්ජීවනය. අපි මුලින්ම දැනගන්නවා නිහිරුහාන්තුරෝ එක විදිහම ලංකාවට වැඩියේ නැහැ. නිහිරුහාන්තුරෝ වැඩම කරන්න පසු ඵලයක් පසුබිමක් තිබුණා. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ පිරිනිවෙන් පස්සේ අවුරුදු 236කට පස්සේ ඉන්දියාවේ විශේෂ කාරණයක් සිදු වුණා. ඒ තමයි ධර්ම සංගායනාවක් සිදු කළා. ධර්මාස්තව රජතුමාගේ කාර්යය ඉන්දියාවේ සුවිශේෂ සාස්ත්‍රීය කටයුත්තක් කළා. මොකද ධර්ම සංගායනාවක් කළා. ඒ ධර්ම සංගායනාව කළේ බුදුරජාණන් කීයේද? බුදුරජාණන් 236 බුදුහාමුදුර පිරිනිවන් පාන අවුරුදු කීයකට පස්සේද? 236කට පස්සේ. දැන් මෙතන ඉඳලා අපි සංඛ්‍යාත්මක කරුණු ඇතුළේ වැඩගත් කරුණු රාශියක් කියනවා. මේ හැම කාරණයක්ම මතක තියාගන්න. අපි විටින් විට වහනවා. එතකොට අවුරුදු 236කට පස්සේ මේ ධර්ම සංගායනාවක් පවත්වන තුන්වෙනි ධර්ම සංගායනාවක් කියලා අපේ බෞද්ධ සාමිච්චිය සඳහන් වෙන මේ ධර්ම සංගායනාව නිකන් තිබෙන්නේ නැහැ. ඒකත් පසුබිමක් වුණා. ඒ තමයි ඒවරිට ඉන්දියාව රැග කරපු අශෝක අධිරාජයා මේ සඳහා හමුදුනා. අශෝක රජතුමා කියලා කියන්නේ මුලින් ඔහු ප්‍රසිද්ධ වෙලා හිටියේ ඡණ්ඩාශෝක කියලා. ඇයි මුල ඡණ්ඩාශෝක කියලා කිව්වේ? මෙයා හුඟා දරුණු කෙනෙක් නේ, ඡණ්ඩ කෙනෙක්. ඇයි එහෙම කියන්නේ හේතුව? ඒකට හේතුව තමයි යා මහා යුද්ධයක් තමයි. ඔහුගේ ලොකු බලකොලොත්තුවක් තිබුණා. මොකක්ද? ඔහුගේ වටේ තිබෙන තනිස් රාජ්‍ය සියල්ලක්ම සමන්ගේ අහසකට යට කරගන්න. ඔහු මුලින්ම කළේ දිග්විජය ප්‍රතිපත්තිය. මොකද මුලින් සිද්ධ කළේ දිග්විජය. දිග්විජය කියලා කියන්නේ මොකටද? දිග් කියන්නේ දිසාවන් කියන එක. දිසාවන් ජය ගැනීම තමයි ධර්මාශෝක රජතුමාගේ අශෝක රජතුමාගේ මුල්ම අභිප්‍රාය වුණේ. ඒ නිසා ඔහු ඒ සඳහා දක්ෂ හමුදාවක් තිබුණා. ඒ හමුදාවක නායකත්වයේ දීපු මේ රජතුමා කුණාක්කලේ අසලෙස රාජ්‍යයන් සියල්ලක් පාහේ තමන්ගේ අනාගතය යටත් කරගත්තා. ඒ අතර සිදු වෙච්ච මහා යුද්ධය හැටියට සැලකන්නේ හාරිංග යුද්ධය. මොන යුද්ධයද? හාරිංග යුද්ධය තමයි දරුණු යුද්ධය හැටියට සැලකුවේ. මේ යුද්ධයේදී සඳහන් වෙනවා මිනිසුන් 110,000කට වඩා ප්‍රමාණයක් මිය ගියා කියලා. ඒ වගේම 130,000කට අධික ප්‍රමාණයක් ආබාධිතයන් වුණා කියලා. ඒ වගේම තවත් ලක්ෂ ගානක සමන්ගේ දෙමෝපියන් අහිමි වුණා, දුරදරුවන් අහිමි වුණා. මහා මිනිස් සංහාරයක් සිදු කළා. මේ අශෝක රජතුමාගේ හිතේ තිබිලි දිග්විජය නැමැති අභිනාශය නිසා අල්පසන්නා. මේ මහා කාලිංග යුද්ධයේ ප්‍රයත්නවල පස්සේ රජතුමාගේ කනගිරීමට පත් වුණා. යුදපෝමියේදී ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් තමන්ගේ මේ අණදීම තුළින් මිය ගිහිපු නිසා රජතුමාගේ තැන්කුවා කනගිරීමට පත් වුණා. කනගිරීමට පස්සේ රජතුමා තමන්ගේ මාලිගාවේ ඉහළ මාලයට වෙලා සක්මන් කරමින් ගියේ. ඇයි රජතුමා කුලින්ග ගියේ නැහැ නවත් නැහැ. රජතුමා සක්මන් කරමින් ඉන්නකොට රජතුමා ඈත මාර්ගයේ දැක්ක එක්තරා සිද්ධියක්. මොකද ඒ සිද්ධිය? රජතුමා තමන්ගේ රජ මාලිගාවේ ඉහළ මාලිගයට දෙනා සක්මන් කරනකොට රජතුමා විශේෂ දෙයක් දැක්කා. මොකද ඒනේ? හා? මොකද දැක්කේ? දැක්කාර අත්හැවැරදි නිග්‍රෝධ පොඩි හාමුදුරුවෝ පින්න පාසේ වැඩම කරනවා. රජමාලිගාවේ ස්වයං ඉතාම සංසුන් ගමනින් මේ අත්හැවැරදි පොඩි හාමුදුරුවෝ දැන් මේ හැම දිනකටම වඩා පාඩකිනේ. දැන් මෙතන ඉන්න මේ දූල පුතාල හැම දෙනෙක්ම වයස අවුරුදු 7කට වඩා වැඩි මල්ලයි නේද? එතකොට මේ හැම දෙනාගේම මල්ලි කෙනෙක් අපි හැදේ. පරි ආන්දුකේ. මේ වගේ ආන්දු ඉස්හාම සංසම් ගමනින් පාත්‍රයක් අතට අරගෙන පින්න පාත්‍ර වැඩම කරනකොට මේ මහා යුද්ධය කරපු මේ රජතුමාගෙනික පැහැදුනා. රජතුමාගෙනික පැහැදුනා. රජතුමා අවකට කළේ රජතුමා හැම කියේ කියවුවා ඉක්මනට මේ පොඩි හාමුදුරුවෝ මාලිගාවට වඩම වෙන්න කියලා. ඉක්මනට වඩම වෙන්න කියලා. ඒ අවස්ථාවේදී ඉක්මනට වඩින්න කියලා කිව්වට මේ පොඩි හාමුදුරන්ට ඒ තරම් ඉක්මනක් නැහැ. පොඩි හාමුදුරන්ට රජ කෙනෙක් නෙවෙයි මගේ මහා අධිරාජ්‍යයක් කිව්වා අරහත් හැවිලි පොඩි හාමුදුරුවෝ සමන්ත සුපුරුදු ගමනින් මාලිගාවට වැඩම කළා. රජතුමා මේ හාමුදුරුවෝ ඉක්මනටම දකින්න ඕන කතා කරනවා. රජතුමා නැවත ඇමතිවරයෙක් කියවුවා ඉක්මනට ගිහිල්ලා එක් කරගෙන එන්න කියලා. මේ අවස්ථාවේදී ස්වාමීන් වහන්සේ ඉක්මන් කළේ නැහැ. තීරි ගමනින් රජ මාලිගාවට වැඩියා. වැඩම කරපු අවස්ථාවේදී රජතුමා මේ ස්වාමීන් වහන්සේව ගෞරවයෙන් පිළිගත්තා. පිළිගෙන මේ ස්වාමීන් වහන්සේ එක්තරා කාරණයක් ප්‍රකාශ කළා. මොකද කාරණේ? රජතුමා සඳහන් කරනවා දැන් ගෙදරට වැඩි අමුගද කරන්න ඉස්සෙල්ලා අමු ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඈ ස්වාමීන් වහන්සේ කෙනෙක් ගෙදරට වැඩි වෙද්දී මොකද කරන්න ඉස්සෙල්ලාම ඉස්සෙල්ලාම ආසනයක් පිළිගන්නවා. එතකොට රජතුමා කියනවා ස්වාමීනි සුදුසු අසුනක් පදා වාඩි වෙන්න කියලා වැඩ ඉන්න කියලා. මොකද කියන්නේ සුදුසු වස්තුණක් බලා වැඩ සිටින මේ හැම වස්තුණක් සමාදගත් මේ දෝලපතා හොඳට අහගන්නවා. දැන් මේකට මුළු ජීවිතේම වැදගත් කරන කාරණාට ගත්තනවා අදාළ විස්තර කරන්නේ. එනිසා මේ අවස්ථාව ඉතාම වැදගත් අවස්ථාවක් කරකන්න මේ වැදගත් අවස්ථාවක් කියලා. එතකොට මේ ස්වාමීන් වහන්සේ බැලුව වටපිට. බැලුවට පස්සේ දැනුනේ ඇයි වටපිට බැලුවේ ඇයි මේ හාමුදුරුවෝ? වටපිට බැලුවේ ඇයි? ඈ මේ ස්වාමීන් වහන්සේට වඩා වැඩිමහල් තවත් හාමුදුරු කෙනෙක් ඉන්නවද කියලා. වැඩිමහල් කෙනෙක් ඉන්නවද කියලා වටපිට බැලුවා. බැලුවම වැඩිමහල් කෙනෙක් නැහැ. වයසින් වැඩිමහල් නැහැ නේද? බැලුවා වයසින් වැඩිමහල් අකුමක් නැහැ. තමා වයසින් වැඩිමහල් මේක දන්නවා. නමුත් වයසින් වැඩිමහල් ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවද කියලා බැලුවා. බන්නකොටින වටිනේ ගියේ නැහැ. ඊට පස්සේ මේ සත්‍යවිදි මේ පුරා සාමයේ ස්වාමීන් වහන්සේ මොකද තීරණය කළේ? කොහෙන් වාඩි වෙනද? ඔව් රජතුමා වැඩ සිටින රජතුමාගේ සිංහාසනයෙන් වාඩි වෙන තීරණය කළා. මේ පුඩා ආමතුරු සිංහාසනයේ කෙනෙක් ලොකු පුතුවා. ඒ පුතුවේ තනියෙන් වාඩි වෙන්න තමයි. මේ පුඩා ආමතුරුකලේ තමංගඩේ දිවිච පාත්‍රය රජතුමා ගැතර දීලා කොහොම හරි අර සිංහාසනයෙන් වැඩ පින්වන් දරුවනි මුළු ඉන්දියාවටම අධිරාජ්‍යයක් වශයෙන් සිටින මේ රජතුමා අශෝක රජතුමා මේ අවස්ථාවේදී විස්මයට පත් වුණා. මහා රජවරු මහා ඇමතිවරු මේ රජතුමාගේ නමෙන්වත් බය වෙන සමයක මේ වගේ හත්කෙවිලි පුරා දරුවෙක් මෙවැනි ප්‍රකාශවත් රජ කෙනෙක්ගේ ආසනේ වාඩි වෙන තරම් කොයිතරම් නිර්භීත කමලයක් කොයිතරම් අභිමානීය කොයිතරම් ධෛර්යයක් තියෙනවද කියලා පරිතුමා කුරුමියටපත් වුණා. ඒ කුරුමිය තහදීමට පත් වෙලා මේ ස්වාමීන් වහන්සේට නමස්කාර කළා වන්දනා කළා. ඒතර මේ කුමාරයාට හිමිකම් දෙකක් තියෙනවා මෙහි මාක්ෂණය වාඩි වෙන්න. එක හිමිකමක් තමයි ස්වාමීන් වහන්සේ කෙනෙක් හැටියට රජ කෙනෙක් අභියස දිවත් රජතුමා ඉන්න කෙනෙක්වත් නැති දෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ කෙනෙක්. දැන් කාලේ හැටියට ජනාධිපතිතුමාවත් නැති දෙන්නේ. ඒක තමයි අපේ සම්ප්‍රදාය. දැන් ඒක ස්වාමීන් වහන්සේ කෙනෙක් ආවත් නැති දෙනවා. නමුත් වෙන කාටවත් නැති දෙන්නේ නැහැ නේද? අනිත් දේ තමයි මේ නිග්‍රෝධ පොඩි හාමුදුරුවෝ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. මේ නිග්‍රෝධ පොඩි හාමුදුරුවෝ කියලා කියන්නේ අශෝක රජතුමාගේ සහෝදරයෙක්ගේ අභිනේකේ සහෝදරයෙක් කියලා ඒ අපේ කෙන සහෝදරයක් මේ යුද්ධයේදී මිය ගියා. ඒ සහෝදරයාගේ ළමයා තමයි මේ දරුවා තමයි මේ නිරෝධ ආමරු කෙනෙක් කියන්නේ. එනිසා ඒක අතින් මේ හරි උරුමයක් තියෙනවා. අනිත් අතින් තමන්ට සාපෘත උරුමයක් තිබුණා. මෙන්න මේ අවස්ථාව වේදී සයිසම ආරාධනා කළා ස්වාමීන් වහන්සේ මට කෙටි මනසක්මාවක් කරන්න කියලා. ආරාධනා බාරගත්තු නිරෝධ පරිහාන්දුරෝ මේ ස්වාමීන් වහන්සේ අප්‍රමාදෝ අනතපදං අමාදෝ මක්ඛියෝ පදං කියන ධර්මපදයේ ගාථාවෙන් පරිතුමාට ධර්ම දේශනා කරා. අප්‍රමාදය නිවනට හේතු වනි, ප්‍රමාදය මරණයට හේතු වයි කියලා පරිතුමාට බණක් කිව්ව පොඩි බණ. පරිතුමා මේ බණ අනුභව කරගෙන මේ අත්හැරෙන්නේ නිරෝධ හාමුදුරුවෝ කියලා කියන අවුරුදු හතරකට විශේෂ හැකියාව තිබෙන ස්වාමීන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ රහතන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ නිකම් රහතන් වහන්සේ කෙනෙක් නෙවෙයි, සිව් පිළිසිඳ වියපත් රහතන් වහන්සේ කෙනෙක්. සිව් පිළිසිඳ වියපත් කියලා කියන්නේ අර්ථ ධර්ම නිරෝධී ප්‍රතිමානගෙන මේ කරුණ හතරෙන් යුක්ත කෙනෙක්. ඒ කරපොත් නෙවේ මේ ස්වාමීන් වහන්සේ අවිඥාදාදී කෙනෙක්. අවිඥා කියන්නේ ඊරිදි බලය. ඒ වගේම මේ දෙස්සේ ලාසම් බව බලන්න පුළුවන් නෝන. අනෙක් පැවිදි ගැන බලන්න පුළුවන් නෝන. අනාගතය ගැන බලන්න පුළුවන් නෝන. මේ වගේ විශේෂ හැකියාවන් රැසක් තිබෙච්ච ස්වාමීන් වහන්සේ කෙනෙක්. තම වයස අවුරුදු 7යි. බණ අහලා ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ කෙරෙහි පැහැදිලි කරනවා අහනවා. ස්වාමීනි ඔබ වහන්සේගේ ගුරුවරයා කවුද කියලා. දැන් මේක සාසනික ඉතිහාසයේ පුරාම අපිට දැක ගන්න තියෙන ලක්ෂණයක්. මේ වගේම දෙවියක් සිටුණා බුදුහාමුදුර වැඩ සිටියේ කාලේ එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන් බණහපු කෙනෙක් පස්සේ ඇහුවා ස්වාමීන් වහන්සේගේ ගුරුවරයා කවුද කියලා. මතකද මේ දරුවන්ට සිද්ධිය? එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන් බණහපු උපතිස්ස කියන පරිත්‍රාණිකයා. ඒ කියන්නේ පත්‍රිකාවේ සැරියොත් සාමුද්‍රෝ බණහැරුවා කාගෙන්ද ගන්නුවේ? අත්තජි කියන හාමුදුරන්ගේ පත්තරමානුවෙන් එක හාමුදුර කෙනෙක් තමයි අත්තජි හාමුදුර. අත්තජි හාමුදුරන්ට පැහැදිලා එක ගාථාවක් කිව්ව එක ගාථාවෙන් මේ පරිත්‍රාණිකයා ප්‍රවණ වුණා. ස්වාමීන් වහන්සේ පස්සේ ආව ස්වාමීන් වහන්සේගේ ගුරුවරයෙක්ව කියලා. ඊට පස්සේ ගුරුවරයෙක් හොයාගෙන ආවා. අන්නේ වගේම සිදුවීමක් තමයි මෙතින් දෙත් සිද්ධ වුනේ. මේ නිරෝධ පරිහාන්දුරන්ට පැහැදිලි රජතුමා අහුවා මොකක්ද ඇහුවේ? ඔබතුමාගේ ගුරුවරයා කවුද කියලා, ගුරුහාන්දුර කවුද කියලා. ඒ අවස්ථාවේදී මේ ස්වාමීන් වහන්සේ කියනවා කවුද ගුරුවරයා? නිරෝධ හාමුදුරනේ ගුරුවරයා කවුද? දැන් මේ 10 පන්තියේම දරුවන් ඉන්නවා නේද? දැන් 10 පන්තියේ කෙනෙක් අවුරුදු ගාන බුදුදහම ඉගෙනගෙන තියෙන්නේ මේකට දැනගන්නවා. දැන් වෙනත් ආගම් වල සමාන්‍ය ආගම් වල තියෙන කාරණා මොකද දන්නවා. දැන් මුස්ලිම් ළමයි ඉන්නවා උදේ 4 මාස විතර වෙද්දි. පාන්දරම යනවා කල්ලියට. අවුරුදු 7 වැඩිම ඔක්කොම ළමයි යනවා. නිල පුරාණේ කියනවා. අපේ ළමයි හොඳට ඉගෙන ගන්න. ඊට පස්සේ පස්සේ කට්ටිය දිනුවා පස්සේ අපි ඉතින් ඉර්ෂ්‍යා කර කර ඉන්නවා නේද? ඒවන් දවසට වාර කිහිපයක් පස්වතාවක් දෙවියන් අරගන්නවා. ක්‍රීඩා පිටි මැදදී උනත් යාඥා කරන වෙලාවට ක්‍රිකට් ක්‍රීඩාව නවත්තලා තමන්ගේ ආගම අරගන්නවා. මේ දරුව කොන්ටක් එක කරගන්න ඕනේ. එවැනි සාත්‍රුවරයෙකුට එවැනි ගෞරවයක් ගන්න පුළුවන් නම් මිනිස් ලෝක විතරක් නෙමෙයි මුළු තුන් ලෝකයටම සාත්‍රුවරයෙක් කියන බුදුහාමුදුර වෙනින් අපිට වඩා ගෞරවයක් දක්වන්නවා. ඒ විතරක් නෙමෙයි බුදුහාමුදුරන්ගේ දහමට කියනකොට ඉතාම සංවර පිළිවෙන්නවා. වෙන බාහිරට සියල්ලක්ම අපට ඇත්තකට කරන්න හොඳ ආවදාහන ඉතාම කැම්පත්ව එවැනි සාත්‍රුවරයෙක්ගේ දහමට අපි දේශනා නම් ලොකු කරනවා. එහෙම බැරි නම් අපි අදක්තියෝ. එහෙම පුළුවන් නම් අපි දක්තියෝ. මොකද මේ දක්ෂතාවයේ මේ දරුවන් හැම දිනෙකටම තියෙනවා. ඒ දක්ෂතාවය ටිකක් අඩුයි වයස අවුරුදු 7කට අඩුයි. නමුත් මෙතනින් දරුවන් හැම දිනාමම අවුරුදු 7කට වැඩි අය ඔබ හැම දිනාටම ඒ හැකියාව ඇතුවයි දැනෙන්නේ. ඒ නිසා ඒ හැකියාව නැතදී ඒ සංයමයේ බිඳුනක මතක තියාගන්න ඔබ අදක්කේ. ඒ නිසා මේ වෙලාවේ පෙන්වන ඔබ දක්ෂයේ අදක්කේ දෙකේට පෙන්වන්න දැන් මේ ආචාර මණ්ඩලයේ අපේ ගුරු නැන්වරුන් හොඳට ඔබට බලන් ඉන්න. අදක්කේ ටික හොඳට මාර්ක් කරගන්න. හොඳයි. දැන් අපි මේ කියුවේ අර නිකුරල් ආන්දරණය මොකක්ද කියන ප්‍රශ්නේ? ඔබතුමාගේ ගුරුවරයා කවුද කියලා. කවුද ගුරුවරයා? මොග්ගලේ පුත්තිත් මහඳු. අශෝක රජතුමාගේ කාලේ දරුවෙට තුන්වෙනි ධර්ම සංගානා පැවැත්වීමේ මූලිකත්වය ගැන කටයුතු කරපු මේ නිකුරල් ආන්දරණය ඇතුළු ස්වාමි වහන්සේලා දහස් ගණනක ගුරුවරයෙක් වෙච්ච අවිඥාණාදී ඉරිතිමත් සහතන් වහන්සේ කෙනෙක් තමයි මොග්ගලේ පුත්තිත් මහරහතන් වහන්සේ කියලා කියන්නේ. ඊට පස්සේ රජතුමාගේ ස්වාමීන් වහන්සේ මුණගැහිලා ස්වාමීන් වහන්සේට ගෞරවයෙන් නිමස ආරාධනා කළ ස්වාමීන් වහන්සේගෙන් බණ ඇහුවා පස්සේ. වන්න මුල් කැහැදී මැති වෙලේ නිග්‍රෝධ හාමුදුරුවෝ ඉතිරි වැඩේක සලා මොග්ගලේ පුත්තිත් හාමුදුරුවෝ. දින රජමාලිගාවට වැඩම කරපු අවස්ථාවේදී රජතුමා මේ ස්වාමීන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි ඔබ වහන්සේට විශේෂ හැකියාවක් තියෙනවද කියලා. මොකක්ද ඇහුවේ? ස්වාමීනි ඔබ වහන්සේට විශේෂ හැකියාවක් තියෙනවද කියලා ඇහුවේ. මොකද මේ අහන්නේ? මේ විශේෂ හැකියාවක් තියෙනවද කියලා මේ මොකක්ද අහන්නේ? මේ අහන්නේ ඔබ වහන්සේට ඉරිසි බල තියෙනවද කියලා. මේ අවස්ථාවේදී ස්වාමීන් වහන්සේ ඔව් කියලා කිව්වේ නැහැ. ඒක පෙන්නන්නේ කියන්නේ නම් එක්තරක් කියනවක් කළා. මොකද ක්‍රියාව මේ රජකමාට කිව්ව රජතුමනි වතුර පාදිනේ කියන්නේ කියලා. මොකද වෙන්නේ කියලා කිව්වේ? වතුර පාදිනේ කියන්නේ. අපි මොන දැන් කාලේ හිටියද වතුර බේසමක් කියලා කියන්නේ. බේසමක් කියලා නම් පානි බහක් කියලා කිව්වා. තේරෙන්නේ රජතුමාගෙන් අහනව රජතුමනි මේ වතුර බේසමේ තියෙන වතුර ටික ඔක්කොම තලවන එක තමාරෝ වතුර පාදිනින් වතුර වලින් භාගයක් විතරක් තලවන එක තමාරු කියන්නේ. වතුර බේසමක් තියෙනවා නම් වතුර බේසමේ ඔක්කොම වතුර ටික තොරවන එකද අමාරු? වතුර බේසමෙන් භාගයක් ඉලවීමද? හොඳයි, අත උස්සන බලන්න භාගයක් තොරවන එක අමාරු වෙන කට්ටිය. භාගයක් තොරවන කියන එක අමාරු නැහැ මේ නේද? හරි, ඒ කියන්නේ අනිත් කෑ ඔක්කොම කියන්නේ ඔක්කොම තුනටම අමාරුයි කියන්නේ. හරි, මේ පුතාලන්නේ අටවතර පුදාන දෙනා නඩු ගන්න දැන් ඉස්සුවට නැහැ. මේ මුලින්ම ඔක්කොම පුදාන ටික තමයි හරි. අනිත් අය ඔක්කොම වැරදි. ඒ නිසා වතුර පාදනයක් කියනකොට ඇඟිල්ලෙන් ගහනවා හරි ඔක්කොම ටික කරවන්න පුළුවන්. නමුත් ඔක්කොම වතුරේදී භාගයක් විතරක් කරවන එක තමයි අමාරු. දැන් මේ මේස බලන්න. මේ මේසෙ ඔක්කොම හලවන්න පුළුවන් නේ දාපෙන්නේ. නමුත් මේ මේසෙන් භාගයක් විතර හලවන්න එක යමාරු. භාගයක් විතරක් තියෙනවනම් භාගයක් හලවන්න. ඒක තමයි අහාරු වෙන්නේ. දැන් ඔයාලගෙන් දැන් ප්‍රශ්න අහනවා මම. දැන් මෙහෙම ප්‍රශ්න ඇවිත් අපි මේක ආන්දරව අහපු ප්‍රශ්න දක්වා අමතෙන් දක්වා වෙනවනේ. දැන් මේ ඔක්කොම වැදගත් කාරණා මේ තමන්ගේ බුද්ධිය බලන ප්‍රශ්න මේ බුද්ධි පරීක්ෂණ මේ අපි යන්නේ. හොඳට මතක තියාගන්න. දැන් කතා කරලා තීරණය කියලා අපි සලකන්නේ නැහැ නිකන්. අපි වීරය කියලා සලකන්නේ මෙන්න මේ ප්‍රශ්න වලට හොඳට උත්තර දෙන්න පුළුවන් නැහැ. හොඳයි, ඊළඟට මොකද මේ ස්වාමීන් වහන්සේ කියලා අර වතුර බහගෙනින් මාර්ගයක් නිත්‍යව තිබිද්දී අනිත් වාගේ කරවල පින්නවා. රජතුමා මේකට පැහැදුණා. ඊළඟට මේ රජතුමා රජතුමාට මොකද කළේ? මේ මොගලි පුදසිස්ස හාමුදුරුවෝ එතන එළි මහණේ ඉඳන් සාකච්ඡා කළේ. එතන එළි මහණේගේ පාදයක් ඉරක් ගහලා වෙන් කරා. ඉරක් ගහලා වෙන් කළා විදුලේ පාදයක් කොළවල පෙන්වුවා. පෘථිවිය දැන් මේ එළි මහණේ ඉරක් ගහව ප්‍රමාණය විතරක් තෙල වෙනවා. හොඳට පේන විදිහට පොළොව තෙල වෙනවා. අනිත් කොටස තෙල වෙන්නේ. දැන් මේ විශේෂ හැකියාව තියෙනයි දැන් කාර්යනම් අපි කියන්නේ හැඳින් නගන්න ඒ වගේ සුළු වැඩ කරනවා නේ. ඒ වගේ වැඩ මේ පෘථුවියම කරවන්න පුළුවන් සමන් ඉතින් දිනනවා අපි. ඉතින් ඒ වගේ හැකියාවන්ට මේ සාම්භාජ්‍ය කියන මේ සාමෙන් බාහිර කියලා මෙවැනි දේවල් අවශ්‍ය වෙච්ච වෙනාමදි පෙන්නලා තියෙනවා. ඒ පෙන්නලා තියෙන නිකන් නෙවෙයි. එදා ඒ රජතුමා ප්‍රසාදින පත් කරගෙන එදා ඒ බ්‍රාහ්මණ ආගම අතනපු රජතුමා බෞද්ධයෙක්වත් නැහැ. ඒ බෞද්ධයෙක් බවත් අත්කිරීමේ ආනිසංස තමයි අද මේ අපි මේ ඉල්ලාගෙන ඉන්නේ. ඒ බෞද්ධයෙක් වෙත රජතුමා බලන්න කරපු සේවාවන් ටිකන දිනපතාම ස්වාමීන් වහන්සේලා 69කට ගානේ පූජා කළා. ඒ තෙරුවන් සරණ කිව්වා කිනා මීයන් හවස් දක්වා. අට පිටකක් ඇවිල්ලා ගානේ පූජා කළා. ඒ වගේම මුළු ඉන්දියාව පුරාම බෙහෙර විහාරස්ථාන 84000ක් ඇති කළා. ඒකට මාක් කියන්නේ ඇගියා බෙහෙර විහාරස්ථාන 84000ක් ඇති කළා. ඒ 84000ම එකම දවසේදී එකම වේලාවකදී විමුක්ත කළා. ඒ විතරක් නෙවෙයි තුන් වෙන ධර්ම සංගානාව සඳහා ගිහි දායකත්වයේ දරලා ධර්ම සංගානාව පවත්වලා මේ ශාසනය පිරිසුදු කළා. ලෝකේ රටවල් 9කට පුදුහම ව්‍යාප්ත කළා. රටවල් කීයකටද? ඕ රටවල් 9කට ධර්ම ගුරුයන් වහන්සේලා ටිකක් දැනගන්න. ඒ විතරක් නෙවෙයි තමන්ගේ දරුවෝ දෙන්න මහින්ද හාමුදුරුවෝ සංගමිතා දේනියගේ දෙන්න අමමි කරුව දෙන්නා ඒ දෙන මාන්තර. ඒ විතරක් නෙවෙයි මේ රජතුමා ඉන්දියාවෙන් කැන් කැන්වල් සෙල්ලිපි කළා. ගල් වල ගල් කූරු ධර්ම පාඨ ලිව්වා. මිනිස්සු දැහැමි කරවන්න. වටිනා ධර්ම උපදේශ මේ පාඨවල ලිව්වා. ඒ විතරක් නෙවෙයි මිනිසුන් සඳහා ආරෝග්‍ය සාධකන. රෝහකන. මිනිසුන් සඳහා විතරක් නෙවෙයි සත්තු සඳහා සිව්පාන්තතුන් සඳහා ආරෝග්‍ය පානාර්ථන ලෝකේ ඉතිහාසයේ පළවෙනි වතාවට ලෝකේ ඉතිහාසයේ පළවෙනි වතාවට සතුන් සඳහා ආරෝග්‍ය පානා ඉදි කිරීමේ ගෞරවය අසෝක රජතුමාට වෙනවා. චණ්ඩාශෝකයෙන් සිටිය රජතුමා තමන්ගේ කඩුවෙන් ආයුධ වලින් මිනිස් ගහකට පිටු කරමින් දිග්විජයේ යෙදෙන රජතුමා ධර්මය උපයෝගී කරගෙන ධර්මය බෙදා හැරීමෙන් ධර්ම විජය බවට දිග්විජය පරිවර්තනය කරා. එතකොට රජතුමා මුලින් මොකද කළේ? දිග්විජය කළේ දිසා විජය. දෙවනකට යමපත් දෙවනිට කළේ ධර්ම විජය. ධර්ම විජය ග්‍රහණය කරා. ඒ නිසා රජතුමා කෙල්ලිට වල ලිව්වා මගේ සතුරුව ධර්මය අහත්වා මගේ සතුරුව ධර්මයේ හැසිරෙත්වා කියලා. ඒ තරම්ම තාරකයේ ආකර්ෂණයක් මේ රජතුමා දැක්වුවා. ඒ විතරක් නෙවෙයි මිනිසුන්ට ලිං පොකු මාගේ තැන් තැන් වලදී කරා. මිනිසුන්ට වෙනම ලිං පොකු වලදී කරන ගමන් සත්තුන්ට වදර ගොන්න කැඩවල වල තැන් තැන් වල ලිං හැරුවා. ඔය දේවානන්දයේ ප්‍රතිස්ත තමයි නෑගෙනම දේවානන්දය කියන්නේ ගෞරව නාමය. මේ ප්‍රතිස්ත රජතුමා සමග මෙතන යහළු වෙන්න නමුත් යහළුනාට මෙතන කවදාවත් නැතර නෑ. අතිති මිත්‍රයන් ඉරුම් වලින් ගන්න වෙන කරපු යාළු වෙන්නේ. තැන්කි බෝගාගේ උමාරු කර ගන්න දුරුතියන් අපි තමයි මේ දෙන්න මුල වෙන්නේ. එනිසා ධර්මාත්මක රජතුමා අශෝක ඛණ්ඩාශෝක වුණා. ඛණ්ඩාශෝක වත්තේ ධර්මාත්මක වුණා. ධර්මාත්මක වෙලා බුදුන් දහම් සමුන් සරණ ගිය මේ රජතුමාම කටකලේ තමන්ගේ මේ ලංකාවේ ඉන්න යහළුවට ලියුමක් එව්වා. මොකද මේ ලියුමේ තියෙනවා මම බුදුන් දහම් අනුසරණය ගියා. ඔබත් මේ බුදුන් දහම් අනුසරණය පිළිස්සන්න ඇති කරගන්න. ඒ සඳහා මා ළඟදීම ධර්ම දෝෂයන් වහන්සේ නායකනායි. දැන් අපි ඒ රජතුමාගේ මූලිකත්වයෙන් ලෝක රටවල් කීයකට ධර්ම දෝෂයන් වහන්සේලා පිටත් කරගෙන නේද? රටවල් 9කට. මේ රටවල් 9 අතුරින් දැන් සඳහන් කරන යෝරක දේශය කියලා. නැත්තම් මැද පෙරදිග රටවලට කිසන් පානි මහන්තරේ පිටත් කරන හැල්ල තියෙනවා. බුරුමය, ඒවල් ඉන්දියාවේ ප්‍රදේශ කීපයක මැද පෙරදිග ආදී රටවල් ගණනකට සාමි මහන්තරේ වැඩම කරා. ඉතින් ලංකාවට 20ක් දැක්වුවා. ඒ තමයි තමන්ගේ පුතා මහින්ද හාමුදුරුව තමයි ලංකාවට එළවපු කණ්ඩායමේ මූලිකත්වය ඉතිරි. ලංකාවට සාමි වහන්සේලා කියනම කඩම කළාද? ලංකාවට සාමි වහන්සේලා කියනම කඩම කළාද? පන්නාතල කියනමද? ඈ කියනමද? නෑ අත්නම් නෙවේ. හා ඔව් හයයි කියලා හැටි අපි කියන්නේ හය තමයි කියන්නේ. ඔව් ගණන් කරනකොට 1 2 3 කියලා සාමාන්‍ය දේවල් ගණන් කරනවා වගේ අපි හාමුදුරුවෝ ගණන් කරනකොට ඔය 1 9 2 3 එහෙමයි ගණන් කරන්නේ. දැන් 10කට 10ක් ආවා කියන්නේ 19ක් වැඩම කළා කියන්නේ අපි කියන්නේ. එනිසා උපන්දින උත්සවයකට 10 දෙනෙක් මෙයන් යාළුව වෙන්න පුළුවන්. නමුත් ඒ උපන්දිනයේ තම 10ට වැඩම කරන්නේ ආමුදුර 19ක් තමයි වැඩින්නේ. ඒක අපි මතක තියාගන්න. එතකොට සාමි වහන්සේලා කියනවා වැඩම කළාද? 6 9ක්. මේ 10ක මේ 19ක් මේ පංචකේ වැඩි. සාමිනාච්චල 6 වඩින්න තීරණය කළන්නේ පිරිස තෝරගත්තේ මිහිඳු හාමුදුරුවනේ. මේ ඇයට ලංකාවට වැඩම කරන්න කවුද ආරාධනා කළේ? මේ සාමි වහන්සේලාට ලංකාවට වැඩම කරන්න කවුද ආරාධනා කළේ? නෑ, දේවාලේ පිටින් වැඩම ආරාධනා කළේ නෑ. මේ ලංකාවට වැඩම කරන පිරිසට ආරාධනා කළේ මොග්ගලි පොතපිස හාමුදුරුවෝ. ඒ ස්වාමීන් වහන්සේ තමයි හොඳට ආගන්න මොග්ගලි පොතපිස හාමුදුරුවෝ තමයි මේ සියලුම සාසනික කටයුතු සඳහා මූලිකත්වය අනුකාර්තකත්වයේ දැරුවේ. අසමර්ථවම කට කළේ අනුකාර්තකත්වයද? නෑ, එයා මොකද කළේ? එයා දායකත්වය. ගිහියෝ කරන්නේ දායකත්වය, ස්වාමීන් වහන්සේලා කරන්නේ අනුකාර්තකත්වය. දැන් මේ වචනේ ඊට අදාළ ටිකක් තියෙනවා අපි. අපේ සංස්කෘතියත් එක්ක පස්ස වෙලා යන වචන ටිකක් තියෙනවා. මේ වචන අපි ඉගෙන ගන්නවා. වඩිනවා, වඳිනවා, වැඩම කරනවා, වැඩ සිටිනවා, දේශනා කරනවා. දැන් මෙතන අර කතාවක් කරන්න ගිහින් කෙනෙක් ඇවිල්ලා ඒ කතාවට මොකක් කියලාද කියන්නේ? ඒකට කියන්නේ දේශනය කියලා. ඒකට කියන්නේ දේශනය කියලා ඉංග්‍රීසියෙන් ලෙක්චර් එකක්. නමුත් අද මේ සාමයෙන් වහන්සේ මොකද කරන්නේ? දේශනයක්ද? මේ දේශනයද කරන්නේ? දේශනයක් නෙවෙයි, දේශනාවක්. නැත්නම් අනුපාසනාවක්. ඒකට කියන්නේ ප්‍රීච් කියලා. ලෙක්චර් එකයි ස්පීච් එකයි දෙක. ලෙක්චර් එක මත පුළුවන් පිටගෙන උනත් පුටුවල වාඩි වෙනවා. නමුත් අපේ සංස්කෘතියත් එක්ක යන දෙයක් තමයි ස්පීච් එකක් අහනකොට දේශනාවක් අහනකොට අපේ ඊට වඩා අහර ආත්මයක නැත්නම් බිම වාඩි වෙනවා. අපි ඒකට ගෞරවයෙන් හිතන් දෙනවා. දැන් මේ දරුවෝ මේ ඉගෙන ගන්නවා. මේ ඉගෙන ගන්න දේ තමන්ගේ මුළු ජීවිතේටම බද්ධ කරගන්නවා. ඒ විතරක් නෙමෙයි මොකද මතක තියාගන්න තව අවුරුදු 25 30ක් 40ක් යනකොට මේ දරුවන්ට මේ වගේම දරුවෝ ඉන්න පුළුවන් සමහර වෙලෙ. අන්න ඒ දරුවන්ට තමන් මාර්ගෝපදේශකත්වයේ සපයන්න ඕන. ඒ දරුවන්ට තමන් ආදර්ශවත් වෙන්න ඕන. ඒ ආදර්ශවත් වෙන නම් තමන් මේක අද දිනේ දැනගෙන ඉන්න ඕන. අද දිනේ තමා මේක දැනගෙන නොසිටියොත් තමන්ගේ මතු කරපුරට තමන්ගේ නායකත්වයේ අනුසාරකත්වය දෙන්න බැරි වෙනවා. මම දැන් මේ සාකච්ඡා කරේ ලංකාවට විහිදු ආමුරට වැඩම කරන්න මම ඉඳ ආමුරතුන පිළිසක වඩින්නට කවුරු ආරාධනා කළේ? අනුකම්පනා කළේ මොක්කලී කුඩතිස්ස ආමුරාර ඉරිදි බලපාපු ස්වාමි වහන්සේ. මේ අවස්ථාවේදී රජතුමා යම් යම් ආකාරයකින් මේ පිරිස තෝරා ගැනීමේදී අර්පාමින් වහන්සේ යම් කිසි විදියක කාරණ අනුහන් කරා වෙන්න පුළුවන්. එතකොට මේ මහින්ද හාමුදුරුවෝ සමග ලංකාවට වැඩම කරමු ස්වාමීන් වහන්සේලා කවුරුන්ද? මහින්ද හාමුදුරුවෝ ඊළඟට අනිත් කෙනෙක් නම් කොහොමද? මහින්ද ඊළඟට ඉට්ටිය උත්තිය සම්බද බද්දසාල සුමන කාමනේර සමිමාදල හය නම් තව කිහිගෙන පුතා කවුද? බණ්ඩුක බණ්ඩුක බයන මහප්‍රාණ බයන බණ්ඩුක කියන උපාසක මහත්මිය. උපාසක මහත්මිය කියන්නේ නේද වයසක කෙනෙක් නෙවෙයි. එයත් මොම් බද්දරි අරෝණ විදිය කෙනෙක්. කවුද අපු පිරිස? මහින්ද හාමුදුරුවෝ ඉට්ටිය ඉට්ටිය නෙවෙයි ඉට්ටිය උත්තිය සම්බල බද්දසාල සුමන කාමනේර බණ්ඩුක උපාසක. මේව හොඳට මතක තියාගන්න. මේව ලියන්න පුළුවන් වෙනවා මේ කියනවා කියන විභාගයේ ගහන ප්‍රශ්න මේවා. අද මේ ඉගෙන ගන්නෙ ඇතැමිට මාස ගානක් ඉගෙන ගන්න පාඩමක කරුණු ටිකක් අද අපි ඉගෙන ගන්නවා. ඉන්සමේ බණක් අහන විතරක් නෙවෙයි විෂය කරුණු තමයි අපි ඉගෙන ගන්නවා. අනේ නැවතමත් අපට කියව මේ ස්වාමීන් වහන්සේගේ නම ටික. මහින්ද හාමුදුරුවෝ, කිට්ටිය හාමුදුරුවෝ, කුට්ටිය හාමුදුරුවෝ, සම්බල හාමුදුරුවෝ, පද්දසාල හාමුදුරුවෝ, සුමන කාමරේ හාමුදුරුවෝ, පණ්ඩුක උපාසක. හරි. මෙන්නේ ලංකාවට වඩින්න ආරාධනා ලැබපු අවස්ථාවේදී කවුද ලංකාවේ රජකම කරන්නේ? තමා නා කවුද රජතුමා? ඒත් රජතුමා නෙවේ, දේවානම් පිටිස්ස රජතුමා නෙවේ, අතුරක රජතුමා ඉන්දියාවේ රජතුමා. දුටු කෙනා රජතුමා ඊට අවුරුදු 150කට 200 විතර පස්සේ පහළමයි. කාමසුත් රජතුමා කියලා කියන්නේ දුටු කෙනා රජතුමාගේ තාත්තා. මේ මහින්ද හාමුදුරුවෝ පිරිසට ලංකාවට වඩින්න මුලින්ම ආරාධනා කරපු අවස්ථාවේදී ලංකාවේ රජකලේ කවුද? දේවානම් පිටිස්සගේ තාත්තා පියරලිතුමා. කවුද? මොට සේවා පුතේ කිව්ව හොඳයි. මොට සේවා රජතුමා. කවුද? මොට සේවා රජතුමා. මොට සේවා රජතුමා කියලා කියන්නේ ඒ වන විට වයස්ක රජ කෙනෙක්. මොට සේවා රජතුමා කියන්නේ කවුද? වයස්ක රජ කෙනෙක්. මොට සේවා රජතුමා කාලේ කවුරුන්ද? දේවානම් රජතුමාගේ තාත්තනේ ඔපිය රජතුමා. මහින්ද හාමුදුරුවෝ කල්පනා කරනවා, මහින්ද හාමුදුරුවෝ කල්පනා කරනවා දැන් මේ ලංකාවට යන්නේ සුළුපටු දෙයකට නෙවෙයි. ලංකාවට යන්නේ මුළු රටම නියෝජනය කරමින් දැන් විශේෂ ධර්ම දූත ප්‍රකාරයක් සඳහා දූත පිරිසක් ඇවිල්ලා ඉන්නේ. දැන් පිටරටකින් විශේෂ දූත පිරිසක් එනකොට අපේ රටේ කොහොමද පිළිගන්නේ? ගුවන් තොටුපළට ගිහිල්ලා නේද මල්මාලා දාලා බෙර ගහලා කාවලේ එලලා එහෙම තමයි පිළිගන්නේ. එතකොට මේ පිරිස එන අවස්ථාවේදී මහින්ද හාමුදුරුව මිහිඳු හාමුදුරුව කල්පනා කළා මොකද? මොකද කල්පනා කළේ? කල්පනා කළා මේ වගේ බාහිර දුර කාර්යයක්. නැත් කාඩුකාරයක් පවත්වන්න ගන්න. හරි, හොඳයි. හරි, දැන් හොඳට කල්පනා මේ ටික හමිනින් මේ ප්‍රශ්න වලින් මේ කියන කරුණ වලින් ඉදිරියට මම අහනවා. ඇතැම්ක නම් කළා මම අහනවා. පිටපස්සේ කියද්දි මට පේන කටි. මම නම් කළා මම අහනවා. අවලාකේ රකිනින ගණන් කියලා මම අහන නිසා කල්පනා නම් අහගෙන ඉන්නවා. එතකොට මනින්ද හම්බුල කල්පනා කළා මේ වගේ මහලු රටකෙනෙක් එක්ක දෙවෙනි තේරයක් කරන්න ඉතාම අමාරුයි. එතන කල්පනා කරන මේ රජතුමා ගැන මහින්ද හාමුදුරුව ඇතුළු මේ ස්වාමීන් වහන්සේලා හය නමම නිකන් හය නෙවෙයි රහතන් වහන්සේලා. නිකන් රහතන් වහන්සේලා විතරක් නෙවෙයි. මේ හය නමම අභිඥානාවී ඉරිදිමත් රහතන් වහන්සේලා. අර අවුරුදු නැතේ හිටිය සුමන සාමණේර මහන්සිය කියන්නේ අංගවිතාවගේ කුස අධිකාරිය. මේ කුඩා ස්වාමීන් වහන්සේ නිකන් මෙන්නේ අභිඥානාවිතී. එනිසා මෙන්න මේ ස්වාමීන් වහන්සේලා අත්මමටම හොඳ දුරදැක්මේ අනාගතය වෙන දේ ගැන තේනවා. අතීතයක් බලන්න පුළුවන් අනාගතයක් බලන්න පුළුවන් මේ දෙකම දෙපැත්තට බලන්න පුළුවන්. එතකොට ගරුවනි මෙහෙම නුවණින් දැක්කා තව මාස කිහිපයක් මේ මුල ඉවරයි මා ජීවත් වෙන්නේ. ඔහුගේ පස්සේ ඔහුගේ පුතා කියනවා ඒ තමයි තිස්ස කුමාරිය. ඒ තාක්ෂණික එක මේ වැඩේ කරගන්න පුළුවන් කියලා කියලා පොට්ට ආරම්භුන ඉන්දියාවේ. ඒ කාලේ කල්පනා කළා මහින්ද හාමුදුරුව මිහිඳු හාමුදුරුව ධර්ම දූත ප්‍රකාරය තුන ලංකාවට එන්න යන්න බලාගෙන ඉන්නේ. දැන් කාලේ වර්තමානයේ අපේ හාමුදුරුව පිටරට යන ධර්ම දූත ප්‍රකාරය සඳහා අතියෙන් දෙකෙන් එනවා කියලා. සමහර මාසෙන් දෙකෙන් එනවා එන්න බලාගෙන යන්නේ. නමුත් මේ ස්වාමීන් වහන්සේ එහෙම ආවෙන්න බලාගෙන ආවා නෙවෙයි. එනිසා මහින්දහාමුදුරුව කල්පනා කළා ලංකාවට එන්න කලින් මේ මාසයේ පැත්තේ සඳහා සූදානම්. මේ සූදානම් මේ මාසයේ තමයි මෑ කියන්නේ ඉන්න ප්‍රදේශයට වැඩම කළා. ඉන්දියාවේ දක්ෂිණා ජනපදයේ. දක්ෂිණා ජනපදයේ තමයි වේදිසා දේවි කියන මහින්දහාමුදුරුවගේ අම්මා ජීවත් වුණේ. මිහින්දහාමුදුරුවන් අම්මා ජීවත් වෙච්ච ප්‍රදේශය මොකද්ද? දක්ෂිණා ජනපදයේ. දක්ෂිණා ජනපදයේ වේදිසා කියන නගරයේ තමයි වාසය කළේ. වේදිසා දේවිය කියන දේවිය කියලා සමහර කෙනෙක් සඳහන් කරන මහමස්ත. එතකොට මේ දේවිය කියන මේ පිටව සිටු තියෙනවා. බොහොම දරාක් තියෙනවා. ඒ නිසා මෙයා හිටිය ප්‍රදේශය හඳුන්වලා තිබුණේ වේදිසා කුමරේ කියලා. ඒ විතරක් නෙවෙයි මේ ස්වාමීන් වහන්සේට මේ කාලේ මාස 6ක් ප්‍රමාණ ඉන්දියාවේ. දැන් බුද්ධ වර්ෂ 236 දී තමයි ආරාධනා කළේ. බුදුරජාණන් වහන්සේ පිළිගැනීමෙන් අවුරුදු 236 කට පස්සේ තමයි ආරාධනා ලැබුවේ. නමුත් මාස කීපයක් ගත වෙලා බුද්ධ වර්ෂ ඊළඟට තව වර්ෂයක් වැඩි වුණා 237 දී තමයි මාස 6ක් ගත වෙලා ලංකාවට වැඩම කළේ. ලංකාවට වැඩම කරන අවස්ථාවේදී ලංකාවට වැඩම කරන කලින් අපි කිව්වානේ තමයි මෑණියන්ට ධර්ම දේශනා කරමින් සිටියා. මෑණියන් ඉක්මනටම මේ ස්වාමීන් වහන්සේට වැඩ සිටින ආරාමයක් කළා. ඒ ආරාමයේ කියන්නේ වේදිත විහාරය කියලා. එතකොට දක්ෂිණා ජනපදයේ වේදිසා නගරයේ වේදිත කිරි කියන විහාරස්ථානයේ තමයි මේ ස්වාමීන් වහන්සේ වැඩ සිටියේ. මේ තමයි මෑණියන්ට දේශනා කරපු ධර්මයේ ආහාරය. දැන් මේ කණ්ඩායම මෙහාට කියයි ආස්ථානෙදී. බණ්ඩුක උපාසකතුමාට මේ ධර්මය අහන්න කිව්වේ. බණ්ඩුක උපාසකතුමා මේ තමයි මෑණියන්ට දේශනා කරපු ධර්මයේ ආහාරය. අනාගාමී වුණායි කියලා සඳහන් වෙනවා. ඒ විතරක් නෙවෙයි ලංකාවට එන කලින් ලංකාවේ සංස්කෘතිය හඳුනාගෙන ලංකාවේ භාෂාවට පුරු වෙනා ලංකාවට රැගෙන ආයුතු දේවල් තීරණය කළා. මේ සියලුම කටයුතු සංවිධානය කළා මහින්ද හාමුදුරුව ලංකාවට පැමිණීමට කලින්. ඊට පස්සේ තීරණය කළා මුර පියමගෙන් පස්සේ දේවානම්ක හිස රජ වුණා. රජර මාස්කීපයක් ගත වෙන උත්සවකට පස්සේ ඔන්න දිනේ ආව පොසත් පොහොය දිනේ ඊට වෙනි දවසක මම ඉඳ ආමුල කල්පනා කළා තමන්ගේ මෑණියන්ගෙන් සමගෙන ලංකාවට වැඩම කරන්න දැන් දවස් දෙකක් පොසොන් පොහොය දිනේදී මීට ස්වාමීන් වහන්සේ තමන්ගේ සෙත් ස්වාමීන් වහන්සේලා සමග ලංකාවට කොහෙද වැඩම කළේ? කොහෙද වැඩම කළේ? අනුරාධපුරේ මිහින්තලාව කියන වචනේ පස්සේ තමයි භාවිත වුනේ. මුලින් විවහාර කරේ මොකද්ද? මිත්තක පවුව. මොන පවුවද? මිත්තක පවුවේ අම්බස් තලයට තමයි වැඩම කළේ. මේ ස්ථානයේ වැඩම කරනකොට කුලිතේ සිද්ධියක් වුණා. රජතුමා මේ අවස්ථාවේදී මේ බොහෝ දිනවල ඒ පරිසරයට තමයි රජතුමාගේ තමන්ගේ පිරිසක් සමග මුවදැරීමේ යෙදීම. ඒකම සඳහා කළේ මේක. දැන් ඒ කාලේ කොහොමද අපි කරන්නේ මේක? සතුමහරණේ තමයි කළේ කියලා බලන්නේ. දැන් කාලේ කොහෙද කොහමද? දැන් පොතන් පොයක් දවසක වෙසක් පොයක් දවසක අපි අපේ සිංහල සංස්කෘතිය දන්නේ නැති විදියට කෙනෙක් ලංකාවට ආවකෙ මොකද වෙන්නේ? ලංකාවේ දාන්තාකේනම සිල් ගන්නම වෙසක් පුර පත්තු කරනවා නේද? නොයේ කීයේ පැති කීත පවත් කරනවා. විශේෂයෙන් දාන්තාල් ගැන හැටි දැකලා විදේශිකයෙක් නම් පුදුමයටපත් වෙයි. මිනිම මිනිත්තු දාන්තේ රටක් කොහෙද කියන්නේ? පාරවල් යන්නේ බලෙන් නවත්තල කැම වෙන්නේ. බලෙන් නවත්තල දීම දෙන්නේ ගහන්නවා. එහෙනම් මේ තරම් අපේ රටේ මිනිස්සු දන් දෙනවා මේ දවස්වලදී නම් ඒ දන් දීමට අපේ රටේ මිනිස්සුන්ගේ මේ චින්තන විප්ලවයේ චින්තන වෙනසකදී කවුද මේ දාම්බුර අම්බස්තලයේ වැඩම කරන අවස්ථාවේ දරවිතු මාමේ දරුව අහලා තියෙනවා මුවේ පිටපත් යමින් ඉති මේ මුවා පිටපත් යමින් ඉති අවස්ථාවේ මේ මුවා ගැන මහාවංශේ කතාවක් සඳහන් වෙනවා ඒ තමයි මේ රජතුමාට මේ ස්වාමීන් වහන්සේලා මුණ ගැස්සානෙක් කරා දෙවි කෙනෙක් මුවේ කුගේ වේසෙන් ස්වාමීන් වහන්සේගේ ස්ථානේ කරා දිව්වා කියලා අන්නේ ආකාරයට තමයි රජතුමා මේ ස්වාමීන් වහන්සේ මුණ ගැස්සුවේ කියලා අස්සේ ස්වාමීන් වහන්සේ ළඟ ගිය ගාම මේ මුව අතුරු දහන් වෙලා තියෙනවා ඒකත් අපේ සම්ප්‍රදායේ අපේ බෞද්ධ සංස්කෘතියේ තියෙන කතාවක් කෙසේකත් මේ අවස්ථාවේදී ස්වාමීන් වහන්සේ ඉතාම බුද්ධිමත්ව ක්‍රියා කළේ එක දෙකම ඔක්කොම කටිය පේන සැලැස්ුවේ නැහැ. ඊරිදි බලෙන් අනිත් අය නොපෙනෙන විදිහට සැලැස්ුවා. දැන් සාමාන්‍ය කෙනෙකුට පේන්නේ ආනි වහන්සේ අනිත් අය පේනවා. බලන්නට නොපෙනෙන විදිහට සලකන්න පුළුවන් ඉක්මනට ඇයි අභිඥාලාගයට ඉන්න පුළුවන් කරන්නේ. නොපෙනී ඉන්න පුළුවන් ඒ වගේ එක්කෙනෙකුට පුළුවන් 10 දිනක් විදිහට 10 දිනක් විදිහට වුණා පෙනී සිටින්න පුළුවන්. මේ හැකියාව දෙකක් තියෙනවා. ඒ වගේම වාක්‍ය පොළොව දිනුත් යන පුළුවන් පොළොවේ කිමිදලා අතට වගේ යන්න පුළුවන්. මේ වගේ තුලිකේ හැකියාවන් තියෙන නිසා මේක හඳුන මුලින් කරේ තමන් වහන්සේ විතරක් තියෙන සිටින සලස්තරා රජතුමා කතා කළා කොහොමද? පිස්ස කියලා කතා කළා. රජතුමා බැරිව මේ තමන්ගේ නම කියලා කතා කරන්න. නම කියලා කතා කරන්න පුළුවන් ශක්තිය ඉන්න කෙනෙක් ලංකාවේ ඉන්නද කියලා වටපිට බැලුවා. බලන කොට අර දර්ශනාව මතේ ගිය මේ ස්වාමීන් වහන්සේ පෙනී ගියා. ස්වාමීන් වහන්සේ කියන්නේ ඔබ කවුද කියලා. මොකද රජතුමා මේ වගේ කෙනෙක් මීට කලින් ශ්‍රමණ ස්වාමීන් වහන්සේ කෙනෙක් දැකලා තිබුණේ නැහැ. එනිසා ලොකු ගැටලුවක් මේ වගේ අලුත් ඇඳුමක් ඇඳගෙන ඉන්න කෙනෙක් දැන් ලංකාවේ ස්වාමීන් වහන්සේ කෙනෙක් සමහර රටවල් ගියාම සමහර රටවල් මැඩි පෙරදිග රටවල් වල නැහැ. ස්වාමීන් වහන්සේ කෙනෙක් දැක්කම පුදුමයි. ඇඳුම එක පිට හොරු නැහැ. ඉතින් කලක් යනවා මේ ඇඳම ගුරු වෙන. එතම ලංකාවේ වැඩම කරපු අවස්ථාවේදී මේ සිද්ධිය වුණා. කලිත මා පුදුමයට පත් වුණා. ඒත් මා හිතුවා මේ දෙවියන් පද්දකේ. මේ ගාන්ධාර වික්පත් එකේ හිතුවා. ඊට පස්සේ ඔබ කවුද කියලා. අන්නේ අවස්ථාවේ තමයි රතුමුලේ සඳහන් කළේ සමනාමයන් මහරාජය ධම්මරාජස්ස ආවතන් කියලා සඳහන් කළේ. දැන් මුලින් දෙක්ක කියලා කතා කරපු මේ ස්වාමීන් වහන්සේ රජතුමාට මුලින් නම කියලා කතා කරලා සාමාන්‍ය යාළුවෙක් කතා කරනවා වගේ. එහෙම කතා කරන්න පුළුවන් හැකියාව ස්වාමීන් වහන්සේ කෙනෙකුට තියෙනවා කියෙකුට. ඕනම කෙනෙකුට නම කියලා කතා කරන්න පුළුවන්. ඒක වරදක් නෑ. නමුත් අපි නමට මහ අගට මහත්ය කියලා කතා කරනවා ගෞරවයක් එන්න. අරිද්දේ තමයි විනිදු හාමුදුර කියලා කියන්නේ ඉන්දියානු රත්වැල් සමාගමේ මෞර්ය වංශයේදී මෞර්ය වංශයේ කෙනෙක් නිසා රාජ වංශයේ කෙනෙක් ඇටියට රජවරු රජවරු හැටියට යාළුවා නම් කියලා කතා කරන්න හැකියාව තිබුණා. නමුත් මතක තියාගන්න මෙතන ඉතාම වැදගත් මේ ගාථාවේ සඳහන් කරනවා සමනා මන මහරජ දැන් මුලින් තිස්සතිල කතා කරලා දැන් මේ ගාථාවේ කොහොමද කතා කරන්නේ? ගාථාවේ කොහොමද කියන්නේ? මහරජ කියලා. වොන්න විදුදරුව හොඳට මතක තියාගන්න. යම් කිසි රජකෙනෙකුට කියන ඉහළම ගෞරවනික නාමය මොකද්ද? මහරජාණන් කියන්නේ. ඒක තමයි වර්තමානයේ අපි ඉවදලා තියෙන්නේ. රජ කෙනෙකුට උපරිම ගෞරවය මේක මොකද මහරජ කෙනෙක් කියන්නේ හැම දෙනාටම බෑ. සාදේශීය රජුර වෙන්න පුළුවන්. දැන් ලංකාවේ මහරජුර බොහොම සීමිත කම හිටියේ. පස්සේ එන්නේ නැහැ දැන් හිටි. මුළු රටම එක්ක එකක් කරපුවා කියන දේ නැහැ හිටි. විජය රජතුමාගේ කීප දෙනෙක් හිටියේ. එතකොට මුලදී නම කියලා කතා කර සාමාන්‍ය යහලිකුට වගේ කතා කරපු මිහිඳු හාමුදුර දෙවෙනි කතාවට රජතුමාට උපරිම ගෞරවය දීලා කතා කළා. රජතුමාට මේ ගාථාව අහපු ගමන්ම මතක් වුණා. මොකද මතක් වුණේ? මේ ගාථාව අහපු ගමන් එක්තරා සිද්ධියක් මතක් වුණා. මොකද සිද්ධිය මාගෙන් කිව්වා. මොකද සිද්ධිය? කල්පනායන් යනවා මතක තියෙන. ඔ මුලදී අර අසෝක රජතුමා ලියුමක් කිව්වා. මොකද ලියුම? ඔ මම බුදුන් දහම් කියන තිසරණයේ සරණ ගියා. ඔබ තිසරණයේ සරණ යන්නේ. ඒ සඳහා මම ළඟදීම ධර්ම දෝතියන් වහන්සේලා යන මාර්ගය. මෙන්න පරිදි මේක කිව්වා මම දැනගත්තා මේ අර ඒක කටේ දැන් ඇවිදින්න කියලා. ඊට පස්සේ මේ ගාන්ධරකගේ ටිකෙන් ටික අනිත් පැයක් පේන සැලැස්තුවා. ඔන්න දැන් අනිත් ස්වාමීන් වහන්සේලා පේන ගත්තා. ඊට පස්සේ රජතුමා දුන්නු ඉතලක් ඇටරලා ඉතාම ගෞරවයෙන් බණ අනුසෝදානම් වුණා. ස්වාමීන් වහන්සේලාට ගෞරවයෙන් බණ ගෞරව කරමින් බණ ඇහුවා. බණ ආයෙ වෙනකොට දැන් මේ උදෑසන කාලය ආවේ. වැඩමුළුවේ ටිකක් වෙලා යනකොට දැන් ඉර මැදියම දැවිල්ල ඉරාවලට යනවා. ඉරාවලට යනකොට දැන් රජතුමා අනුසාර පිළිසක් සමග මේ මුව දඩේම ආවේ. රජතුමාගේ රජ මාලිගාවෙන් ආහාර පාන සෝදානම් කළා. දවල් ආහාරය රැගෙන ආව තවත් කණ්ඩායමක්. එහෙනම් රජතුමා ආහාර ගන්න වෙනවා. මේ අවස්ථාව දෙකම වැදගත් සිද්ධියක් සිදු වුණා. මොකද සිදුවීම? දැන් රජතුමාට ආහාර පාන ගෙනම රජතුමාට තනියම පුළුවන් අනුභව කරන්න. තනියම අනුභව කරන්න බෑනේ. ඇයි බැරි? දැන් මේ හාමුදුරුවෝ ඉන්නවා නේනේ. නමුත් රජතුමා දන්නවා මේ ශ්‍රමණය වහන්සේලා කියලා අවරට කියාට පස්සේ ධාන්‍ය වරදන්නේ නැහැ කියලා. දරුවනි එහෙම දැනගෙන රජතුමාගේ ස්වාමීන් වහන්සේට ආරාධනා කළා. ධාන්‍ය වරදමු කියලා. මේක තමයි චාරිත්‍රය. අපි කෑම කනකොට අපේ අඳුරන කෙනෙක් කවුරුහරි ආවොත් අඳුරන්නවත් නැහැ. නිගන්නේ කාවත් අපේ පිරිත තමයි අපේ බෞද්ධ සංස්කෘතිය තමයි මොකද? එයාට කියනවා මේක කෑම ටිකක් අමු කියලානේ. අමු කියලා යෝජනා කරනවා. අන්න කියන්නේ නැහැ මේක කමුද කියලා අහන්නේ නැහැ. කමු කියලා කියන්නේ. ඒ වගේ මෙහෙම කමු කියලා යෝජනා කළාට පස්සේ ඒකට අය කරන්නේ නැහැ අපි. මොකක්ද එයා බලාපොරොත්තු වෙන්නේ පින්නටම තමයි අපි අඳුරක් වශයෙන් වැඩන දැන් නම් සමහර මේක පරතමානි වැරදි නැහැ යෝජනා දැන් සමහර හොටල්වල බත් කමු තේ බොම් කියලා තහන තියෙනවා නේද? එකම යෝජනා කරොත් සල්ලි ගන්න බෑ නේද? ඕන කරන්නේ නිකන් කියලා කාලේ දෙන්න දුන්නා. මොකද ඒ යෝජනා කරලා තියන්නේ අන්නේ කෙනෙක් නෙවෙයි. අමු කියලා කියලා යෝජනා කළා යාතෝ මේ සල්ලි ගන්න නැන්නේ අපි. මේ අපේ වචන අපි ඉතාම පරිස්සමෙන් අපි පරිද කරන්න ඕන. එතකොට යෝජනා කරොත් අපි ආයතනයක් දැන් කලිතුමාට ඒ වගේ මේ ස්වාමීන් වහන්සේට යෝජනා කරනවා ස්වාමීන් වහන්සේ සඳහන් කළා මේ වෙලාවේදී අපි දාන බව ගන්න අපි කලින් දාන බව දෙන්නේ ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේලාගෙන ඊට පස්සේ දර්ශනාන්ට ආරාධනා කළා. ඊට තවසේ අපි අනුරාධපුරේට වැඩම කරන්න. අනුරාධ ග්‍රාම කියලා කාරිය කිව්වේ අනුරාධ ග්‍රාමයට වැඩම කරන්න කියලා පදිතුමා මේ ස්වාමීන් වහන්සේට ආරාධනා කළා. නියමස්ථානයේදී මේ අය පදිතුමා සමගෙන ගියාට පස්සේ මිහිඳු හාමුදුරුවෝ තමයි සුවිශේෂ වැඩ පිළිවෙලක් වැඩ කටයුත්තක් සිදු කළා. මොකද ඒ කටයුත්ත ඒ තමයි අර බණ්ඩක උපාසකතුමා ඔහු යෝන් වර්ණී කියන කෙනෙක් අවුරුදු 23 ගණනක කෙනෙක් මෙතනට ඉන්දියාවේ ගිය රජ කුමාරයෙක් නිය. අර මේක සාදේලියගේ සහෝදරයෙක්ගේ ඥාතිවරයෙක් නිය පුතේ. මේ මහඳුරකලේ මේ බණ්ඩක උපාසකතුමා මහණතර. මහණතරාර කරන්නේ බණ කිව්ව බණ කියලා රහත් වුණා පස්සේ ඒ එදාම මෙයා ඔබ සම්මදාවා වැඩක් පත් කරලා ඉන්නේ කියලා. මොලේ දැන් අපි මුලින් සඳහන් කළ ස්වාමීන් වහන්සේලා මුලින් 6 නමක් වැඩම කරයි කියලා. ඒ ස්වාමීන් වහන්සේලා 6 නමක් වලින් එක්කෙනෙක් ගිහි කෙනෙකු චෙක් කරගෙන ආවා. ඇයි මේ ගිහි කෙනෙක් චෙක් කරගෙන ආවේ? මේ ආදර්ශයක් විදිහට පෙන්වන ලංකාවේ සංස්කෘතිය තම රවිතුමා මේක දැනන්නේ කියන්නේ නැහැ මේ කවුද කියලා. දැන් මේ වෙනස හඳුනා ගන්නයි මේ ගිහියෙක් මේ කරගෙන ආයෙත් පෙන්වන්නේ ගිහි උපාසකයෙකුගේ ලක්ෂණ මේකයි කියලා. ඒ වගේම උපසමදා ස්වාමීන් වහන්සේලා පස්නමක් ආවා. ඇයි උපසමදා ස්වාමීන් වහන්සේලා පස්නමක් කරන්න කලේ? මේ හැම දෙයකම ලෝකාර්ථයක් තියෙනවා. නිකන් නෙමෙයි මේක කරලා තියෙන්නේ. උපසමදා ස්වාමීන් වහන්සේලා පස්නමයි සාමිනේර ස්වාමීන් වහන්සේ නම ඇහි කියන්නේ. ඇයි ඔබ සමදාර ස්වාමීන් වහන්සේලා ප්‍රශ්න වැඩම කළේ? ඇයි වැඩම කළේ? යම් කිසි කෙනෙක් ඔබ සමදා කරන නම් අඩුම වශයෙන් තවත් ඔබ සමදා ස්වාමීන් වහන්සේලා ප්‍රශ්නමක් වැඩ ඉන්නවා. ඒ කියන්නේ ප්‍රශ්නමක් වැඩම කළේ. මෙන්න මේ අදහස තමයි පස්සේ කාලේ අපිට වැරදි වාවේ අපි කිව්ව දානයක් දෙන්න ගියත් උප සමදා ස්වාමීන් වහන්සේලා පස්නමක් වුණේ කියලා. දාන දෙනකොට උප සමදා පස්නමක් වුණේ කියන එකක් නැහැ. එක සාමීර නමටත් ඕන සාමීක කළ දාන දෙන්න පුළුවන්. උප සමදා ස්වාමීන් වහන්සේලා පස්නමක් අවශ්‍ය වන්නේ උප සම්පදා පින්කමක් සඳහා. ඒ නිසායි මේ පස්නමක් වැඩම කළේ. ඒ වගේම මේ සාමීර ස්වාමීන් වහන්සේ කෙනෙකුත් ආව. ඇයි සාමීර ස්වාමීන් වහන්සේ කෙනෙක් වැඩම කළේ? සාමීර ස්වාමීන් වහන්සේ එතන උපසමදා ස්වාමීන් වහන්සේට යම් කියා පූජා කරනකොට අපට පිළිගන්නවා. දැන් මෙහෙම ගෙනත් තිබුණාම වලගන්නේ නැහැ. ආම්තුරන්ට අල්ලගෙන යන්නේ ආපු දේවල්. කල්ලගේ එකනේ කල්ලගෙන ඉන්න අනිත් කෙනා අතින් පිළිගන්නවා. පිළිගන්නවා කියතන වලගන්නේ නැත්නම් පරිගෙන ඉන්නේ කල්ලගන්නේ. ඩොරෙන් මේ සිටිත ගන්නෑ මේ විදිහට කරනවා. ගන්න කියන්නේ නිකන් කියනවා. එතකොට ඒක තමයි නෑ මේක කියපු වෙලාවට තියුනේ පත් පිළිගන්නවා මෙතන කියවන්නේ. මේ එතකොට මෙන්න මේ පිරිත් එක උගන්නන්න තමයි මේ විදිහට කටයුතු කළේ. එතකොට උප සමදා ස්වාමීන් වහන්සේලා පස්නමක් වැඩම කළා. ආමිනේර ස්වාමීන් වහන්සේ කෙනෙක් වැඩම කළා. ගිහි කෙනෙක් වැඩම කළා. ඊට පළවෙනි දවසේ මේ බණ්ඩල උපාසකතුමා මහාන කළා. ඔහු උප සමදා කළා උපන්තර අභාවයට පත් වුණා. ඒ වගේම තවත් විශේෂ ප්‍රශ්නයක් ඇවිල්ලා මෙයා යනකන් තව විශේෂ දෙයක් වුණා. ඒක සමත වුණ කාරණාවක්. එනිකත් දැන් අපි කියමු බලන්නේ හොඳයි. ඉතින් එක්තරා ප්‍රතික්‍රියාවක් වුණා මේ ස්වාමීන් වහන්සේලා මේ එක විදම ගල්සනාවේ ආර ආරාධනා ගමු දෙන ස්වාමීන් වහන්සේලා වැඩම වැඩ ඉන්නකොට සජිතමාට ලොකු ප්‍රශ්නයක් මේ ස්වාමීන් වහන්සේලා කොහොමද වැඩියේ කියලා. ස්වාමීන් වහන්සේලා කොහොමද වැඩියේ කියන එක දැක්කලා වුණා. ඇහුවා ස්වාමීන් කොහොමද වැඩියේ කියලා. මොකද ආමෘදී උත්තරේ? මොකද ආමෘදී උත්තරේ? රජතුමනි අපි දියනුත් නෙවෙයි ආවේ අපි ගොඩිනුත් නෙවෙයි ආවේ කියලා. කොහොමද? දියනුත් නෙවෙයි ආවේ ගොඩිනුත් නෙවෙයි ආවේ කියන. ඒ කියන්නේ මොකද්ද? එතකොට තමයි තීරණය කරන්න ඕනේ මේ රජතුමා ඒක රජතුමා බුද්ධිමත් කෙනෙක්. රජතුමා තීරණය කළා ඊට පස්සේ වෙන එහෙනම් කොහොමද ආවේ කියලා හිතුවේ නැහැ. රජතුමා ඊට පස්සේ දන්න එහෙනම් මේ ආපු කරන්නේ මොකද්ද කියලා. ඊළඟට මේ කාණ්ඩලට ඕන කරන්නේ රජතුමාට බල කියන කලින් රජතුමා මේ බුද්ධිය කොහොමද කියලා. රජතුමා පිළිබඳව බුද්ධි පරීක්ෂණයක් කරනවා. මේ බුද්ධි පරීක්ෂණය මෑත කාලේ පසු කාලේ දැන් අධ්‍යාපන සිද්ධාන්ත වල එක ක්‍රමයක් තමයි බුද්ධි පරීක්ෂණය කියලා. බුද්ධි පරීක්ෂණය කරන්න මොකද කරන්නේ? මේ අම්බස් කාලයේදී අම්බදහක් තිබුණා. දැන් කාලෙකට මේ ධර්මන්ට මේකයි අඹගස් දැක් ගන්න පුළුවන්. එතන අඹගහ ළඟ තියෙනවා මිනිස්සු හඳුනනවා. කටිකමනි මේකම මතක්ද කියලා. දැන් මේකත් අර ඉන්දියාවේ තියෙනවා. අඹගස් ඉන්දියාව ලංකාවට වඩා ඉන්දියාවේ අඹ තියෙනවා. නමුත් රජතුමාගේ ඇහුවා. රජතුමාගෙන් අහුව රජතුමනි මේකට කුමන ගස්ද කියලා. එතන රජතුමා මොකද කිව්වේ? ස්වාමිනේ මේකට අපගතක් කියලා කිව්වා. දැන් මේ අපගණේ අපි කරන්නේ අපගණේ මැදට කියලා ගන්නවා නෑ. දරුව දන්නවා සමහර අය. නමුත් හොඳට මේ ප්‍රශ්නේ වෙන මේ වගේ තවත් ප්‍රශ්න වෙනයි මම අහන්න පුළුවන් විදියට තමයි දැන් මේක ඉගෙන ගන්නවා. දැන් අඹ දැනගන්න නිවේ මේ රජතුමාගෙන් ඇහුවේ. මේ ප්‍රශ්නේ ඇහුවේ රජතුමා බුද්ධිමත් කෙනෙක්ද කියලා බලන්න ඇහුවේ මම. එනිසා මුලින්ම ඇහුවා මේක සම්බන්ධද කියලා. රජතුමනි අඹගස් හැර වෙනත් අඹගස් තියෙනද ගැහුවා. ඔව් ස්වාමීනි මේ අඹගස් දැක්ක හැර තවත් රටේ නොයෙක් සෑම අඹගස් තියෙනවා. හා මොනේ රජතුමනි මේ අඹගස් ඒ අනිත් අඹගස්ත් හැර වෙනත් ගස් තියෙනද ගැහුවා. මේ අඹගස් ඒ අනිකුත් අඹගස්ත් හැර වෙනත් ගස් තියෙනවාද කියලා ඇහුවා. බොහෝ ස්වාමීන් වෙනත් ගස් තමයි හුඟක්ම තියෙන කියලා කිව්වා. මොකද තේල ගස්, පොල් ගස් නේද? ඔය ගස් ඔක්කොම වෙන ගස් තමයි නේද? නෑ කල්තුන් ගස් තේන අටේ විල ඔක්කොම තේන ගස් වෙනත් ගස්. එතකොට මේ අඹ ගස් තියෙනවා වෙනත් අඹ ගස් තියෙනවා වෙනත් ගස් තියෙනවා. ඒකට උත්තරේ දුන්නා. ඊළඟට තමයි වැදගත් ප්‍රශ්නයක් තව මොකක්ද? ඒ වෙනත් අඹ ගස් අඹ නොවන ගසුත් වෙනත් අඹ ගසුත් අඹ නොවන ගසුත් හැර වෙනත් ගස් තියෙනවද කියලා. ඈ දැන් මුලින් යවුවා මේ අඹ ගස් හැර වෙනත් අඹ ගස් තියෙනවද කියලා. ඕ කියලා කිව්වා. වෙනත් අඹ ගස් තියෙනවා. මේ අඹ ගසුත් වෙනත් අඹ ගසුත් හැර තවත් ගස් තියෙනවද කියලා. ඔව් අඹ නොවන වෙනත් ගස් තියෙනවා කියලා කිව්වා. ඊර්මත් කියනවා ඒ වෙනත් අඹ ගසුත් අඹ නොවන ගසුත් හැර තවත් ගස් තියෙනවද කියලා. රජතුමාමගට කියන්නේ. ඔව් රජතුමා ස්වාමීන් කියනවා. වෙනත් අඹ ගසුත් අඹ නොවන සිටු ගසුත් හැර තියෙන ගසක් තියෙන මොකක්ද කියන්නේ? ඒ මොකක්ද? ඔව් මේ තියෙන ගස. ඈ අනිත් අඹ ගසුත් අඹ නොවන අනිත් ගසුත් හැර තියෙන ගස තමයි මේ ළඟ තියෙන අඹ ගස. එහෙම කියලා කිව්වා. එතකොට තේරුම් ගන්න මියා කුතුහලයෙන් තමයි කියනවා. ඊට පස්සේ ඥාති ප්‍රශ්න ඇහුවා නෑ පැනේ කියලා අපි කියන්නේ හම්බ පැනේ දෙවෙනික නෑ පැනේ. ඊට පස්සේ ආවා රජතුමානි ඔබට නෑ ජයෝ ඉන්නවද කියලා. මොකක්ද කියුවේ? රජතුමනි ඔබට නෑ ජයෝ ඉන්නවද කියලා. දැන් අපට නෑ ජයෝ ඉන්නනේ කවුදත් නෑ ජයෝ. අපේ අම්මා තාත්තා නංගිල මල්ලිල අයියා නැත්තර මෙයා නෑ ජයෝ. නැන්ද මම ඒකට කිව්වා. ඊට පස්සේ අහනවා රජතුමනි ඔබට නෑ ජයෝ ඉන්නවා හරි නෑ ජයෝ නොනහයත් ඉන්නවද නොනහයත් ඉන්නවද කියලා ඇහුවා. ඔව් ස්වාමීනි නොනහයත් තමයි මට හුඟක් ඉන්නේ නෑ ජයෝ නොනහය හුඟක් ඉන්නවා කියලා. ඊට පස්සේ අහනවා ඒ ඔබගේ නෑ ජයෝ නෑයන් නොනහයත් හැර වෙනත් කවුරුත් මේ රටේ ඉන්නවද කියලා. ඔව් ස්වාමීනි ඉන්නවා. ඒ කවුද? මම තමයි ඒකේ නැගිල කිව්වා. ඔන්න අර බණ කියන්නේ හරින් කොයි වගේ බණක්ද මේ කෙනාට කියන්න ඕන කියන එකට මූලික පරිසරයේ ප්‍රකාශ ගන්නයි මේ බුද්ධි ප්‍රශ්නයක් ඇහුවේ. බුද්ධි පරීක්ෂණයක් ගනි. මෙන්න මේ අවස්ථාවේ තමයි තුල්හත්ති පදෝපම ජාතකයේ ආශ්‍රයෙන් තුල්හත්ති පදෝපම සූත්‍රය ආශ්‍රයෙන් ධර්ම දේශනා කළේ. ඇතෙක් සද්ධාන්ත කුලේ ඇතෙක් සොයාගෙන වනයේ යන බුද්ධිමත් කෙනෙක් සැබෑ ඇතා හොයා ගන්නකම් නිවැරදි වෙ ඉලක්කය කරා යන්නේ කොහොමද කියන එකයි මේ සූත්‍රයෙන් විස්තර වන්නේ. විශේෂයෙන්ම මේ තුල්හත්ති පදෝපම සූත්‍රයෙන් දැක්කෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණ. දැන් ලෝකේ විවිධ ශාස්ත්‍ර වල පහළ වෙලා හිටියා. ලෝකේ විවිධ මිනිසුන් පහළ වෙලා හිටියා. ඒ මිනිසුන් අතරින් සුවිශේෂ කෙනෙක් තමයි බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ. මහත්මේ මිනිස්සේ මනුෂ්‍යයෙක් නාම මේ ලෝකෙ හිටිය බුද්ධිමත්ම ලක්ෂණ වෙනා තමයි බුදුහාමුදුරු කියලා කියන්නේ. බුදුහාමුදුරු කියලා කියන්නේ ලෝකෙ හිටිය ලක්ෂණම ලෝකෙ හිටිය බුද්ධිමත් නැහැ මහත්ෙක් රූපේ දැකලා කවදාවත් එපා වෙන්නේ නැහැ. ඒ වගේම උරුමහන්සේගේ ගුණ ගැන විතර කවදාවත් අපිට කිසි අපහසුතාවයක් ඇතිවන්නේ නැහැ. දැන් අපේ සමහර යාළුවෝ ඉන්නනේ ඇතැම් විට අපේ ප්‍රිය ගන්න කීයටෝ නම් වීඩියෝ වෙන පුළුවන් ගායක වෙන්න පුළුවන්. ඒ කට්ටියගේ පටහන්ක රූපේට අපි පැහැදිලි කරනවා නම් එක වරදක් කරගම අපිට අර කට්ටිය පාරලයක්. නමුත් මේ බුදුහාමුදුරුවෝ ඒ වගේම බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයන් වහන්සේන සරිතුමනන් ආදී මහරහතන් වහන්සේලා ගැන හිතනකොට අපිට කමතාව කියලා මේ අපහසුතාවයක් ඇතිවන්නේ. ඒක සුවිශේෂ දෙයක් වෙන නිසා අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට අපේ ශාස්ත්‍රවලේ බුදුහාමුදුරුවන් වහන්සේගේ ශ්‍රාවකයන් අපි ඉතාම ගෞරව කරන අපේ ශාස්ත්‍රවලේ ඉතාම ගෞරව කරන්නේ. එතකොට කනිෂ්ඨමා මේ විදිහට සුල්ලහත් පදෝපම සූත්‍රාත්මෙන් බණහන් අනුපුරව රජතුමා නියවසන් වහන්සේට වැඩම කළා. කනිෂ්ඨමාට පහු වෙන ඉඳාගෙන ස්වාමීන් වහන්සේට කොහොමද ආරාධනා කළේ? සම්බුද්දන්ට දානි ආරාධනා කරන්නේ. දානි ආරාධනා කරලා පස්සේ දැන් මේ ස්වාමීන් වහන්සේ වැඩම කරගෙන යන්නේ එක්තරා කාටි දූතෙක් කිව්වා මේකේ. වාහනේ දිනුවා. වාහනේ දිනුවා මොකද කියන්නේ සම්මානසෙලා. වාහනේ කොහේ යන්න අපි එන්න කියන. වාහනේ යන්න කලින් මේ සම්මානසෙල සංකලා වැඩිම දිනුවා. හා ගියපුවද දන්නවන්නේ. ඔය එක තමයි ක්‍රමය. ඒතකොට අපි ස්මාර්ට් හැදීමකට පත් වුණා ධානී පූජා කරලා ඊළඟට රැස්වල හිටියන්නේ සයිතරාජ කුමාරවරුන්ට දේවවරුන්ට දිස්වරුන්ට බණ කිව්වා. ඒ දෙවිසියෙන් එනම අනුලා දේවිය කියලා රජතුමාගේ උප රජකෙනෙක් සිටියා යුව රජතුමා හැටියට මහානාග කියලා. මේ මහානාග යුව රජතුමාගේ දේවිය තමයි අනුලා දේවිය. අනුලා දේවිය මෙහිදී මන අරසවන්න සාමින් වහන්සේලාගේ දිවා විහරණය කරන්න නන්දන උයන කියලා ධ්‍යානයක් තියෙනවා මහමෙවුනාවට ආසන්නේ. මේ නන්දන උයනදී සාමින් වහන්සේලාට සූදානම් කළ දුන්නා. සාමිකාන්තලමේ දිවා විහරණය කරපු ස්ථානය සඳහන් වෙනවා නිවස්සක කේතිය කියලා. දැන් වර්තමාන සඳහන් වෙනවා. මෙන්න මේ ඊට පස්සේ තව දවසක් ගියාට පස්සේ කල්පනා කළා මේ නන්දන මිල කියන රජතුමාගේ මාර්ගයට සමීපයි. ඒ සමීප ස්වාමීන් වහන්සේ දෙතර ගැන දෙන්නේ කියලා කල්පනා කළා රජතුමා මිල දැනුම් දුන්නට පස්සේ රජතුමා මහා මේඝ වනමධ්‍යානේ නැත්තම් මහා මෙවුනා වෙන කියන ලොකු උයන සාමින් වහන්සේලා සඳහා සූදානම් කළා. අත්‍ය කාලයේක සීමා ලකුණු කළා ස්වාමීන් වහන්සේ වෙනුවෙන් අංග කතු කොට පූජා කළා. අනුරාධපුරයේ මහ මෙමුණාව වෙන සමයේ වර්තමාන ජයතුමා බෝධිය ලෝවා මහා ප්‍රාසාදය උඩමළුවේ පන්සල සුවන්ැලිසෑය මේ ප්‍රධාන ස්ථාන සියල්ලක පිළිතර තියෙන්නේ මහ මෙමුණාවෙන්. මෙහෙම ටිකෙන් ටික මේක වර්ධනය වෙනකොට ස්වාමීන් වහන්සේලා බණ කිව්ව මේ ඇස්පෙට් ඇයිද දැන් දින පතාම දැන් රටේ රජතුමාම ඉලක්ක කරගෙන රජතුමාට බණ කියනකොට අනෙක් පිරිස සිය දහස් ගණනින් බණ අහන්න ගත්තා. ඒ එනායක රැස්වීම සඳහාමයි මේ මහ මෙවුනාවට පූජා කළේ. මේ අර විශේෂ දේශනා ටිකක් කළා. ඒ තමයි බාලපඬිත සූත්‍රය. ඒ වගේම විමාන වස්තු මේ ආදී දේශනා සිදකලා මේ බණහන මිතු තවතවත් ඇහැදුනා. ඒ විතරක් නෙවෙයි තමන්ගේ ධර්මවත් ශාස්ත්‍රීය පූජා කළා. සාමාන්‍ය ජනතාව විතරක් නෙවෙයි රජ කුමාරවරු අරිෂ්ඨ කුමාරේ වගේ අය මහණ වෙන සූදානම් වුණා. ඒ නිසා අරිෂ්ඨ කුමාරේ මුලදී මහණ කළා. ඔහුත් මේ ලංකා භූමියේදීම උපසම්පදා කළා. ලංකාවයට සැබෑවම මේ ශාස්ත්‍රීය උරුම කළ දුන්නා. ඊට පස්සේ විශේෂයෙන්ම විශේෂයෙන්ම අනුලා දේවිය මේ ස්වාමීන් වහන්සේලා වෙතින් මහණ වෙන්න ඕන කියලා සකස් කළා. මහණ කමිල්ලන්ද කියන මේ ගාමක සඳහන් කළා. කාන්තාවන් මහණ කරන අපිට කැප නැහැ. ඒ සඳහා අවශ්‍ය නම් මගේ නැගෙනහිර ඉන්දියාවේ මහණ වෙලා ඉන්නවා ධම්මදිව සම්මිත කතරණිය මම ඇයට ඕන නම් ආරාධනා කරන්නම් කියලා. ඊට පස්සේ මාස කිහිපයකට පස්සේ ඒ අවුරුද්දම අවසානයේ නේ උළුවක් පොවදා සම්මිතන් ඉලම්පත වැඩම කළා. එක්නි තාපනයක් ඇති කළා. ලංකාවේ මිනිස්සු අර පොහොරදාට සතුන් ගඩියම් කරමින් සිටිය මිනිස්සු විශේෂයෙන් පොතන් පොහොරාමේ ගඩේ මේ දිනෙදී ඒ සංස්කෘතිය වෙනස් වුණා වේ. බොහෝ දවසේ සතුන් ගණයන් කිරීමේදී සතුන්ට දාන දෙන, සතුන්ට අපේනාවෙන් කරක් වෙන ආහාර පාන ආදීන් දන් දෙන, මරණයට ඉන්න සතුන් නිදහස් කරන, මිනිසුන්ට දන් සල්පවත්වන දන් දෙන ස්ථානවලට පත් කළා. විශේෂයෙන් අද පොසොන් පොහෝ දාහකට ඉන්දියාව අනුරාධපුරයෙන් ලක්ෂ ගානකට දන් සල්ප සිටිනවා. කොච්චර තිසාවක් ඕනෑම පිළිසකට දන් සල්පීය ගානක් එක දවසේ ඉන්දියා අනුරාධපුරයේ සිටිනවා. මේ වගේ විශේෂයෙන්ම එදා මිහිඳු ආර්ථිකයේ මාර්ගෝපදේශකක් කියන මත අනුරාධපුරයේ ස්ථාන කිහිපයකම විශේෂ ස්ථාන සලකුණු කළා. රජතුමාට පූජා කළා මේ රජතුමා පූජා කළා ස්වාමීන් වහන්සේ ලදපස්මන්. ලදපස්මන් කියන්නේ සමන්විත මන්ත්‍ර ගාන කාරණා පහක එකතුවක්, වෙනද වගේ කරුණු පහක එකතු කරලා ද්‍රව්‍ය පහක එකතුවක්. මෙන්න මේ ලදපස්මන් තැනින් තැන විසුරවල ස්ථාන අටක විසුරවල අනාගතයේ ඇතිවන ස්ථාන අටක් ගැන රජතුමා කරතියාම මිහිඳු හාමුදුර රජතුමාට කරතියාම දැන දුන්නා. ඒ දෙ විශේෂ සිද්ධියක් වුණායේ තමයි රුවන්වැලි කෑය පිහිට නිස්ථානයේ කලින්ම සඳහන් කළා. රුවන්වැලි කෑය පිහිට නිස්ථානය. රුවන්වැලි කෑය පිහිට වරයි කියලා දැනුවා රජතුමනි ඔබ මේ අනාගතයේ මුණුපුරේ දුටු ගමන පිට මුණුපුරේ ලෝකයේ වැඩි වරණ කරවත් ධාතුන් වහන්සේලා කැම්පස් කළා හදන ගාය වනාගති හදනවා. රජතුමා කියනවා ස්වාමීන් වහන්සේ චෛත්‍ය හදන්න. ආයි මමයි කයිති දැන් හදන්න. මිහිඳු හාමුදුරුවෝ කියන්නේ ඉතාම දුරදක්නා නුවණක් තිබෙන ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඒ වෙලාවෙදි ඇකේ රජතුමා මෙවැනි කටයුත්තකට සම්බන්ධ වුණා නම් මේ ධර්ම ප්‍රචාරය කරන මේ මූලික කටයුත්තට ඒක බාධාවක් වෙනවා. ඒක තා කියනවා රජතුමනි ඒක ඔබ කන බලවෙන්නේ කොහොමද කියන අනාගත මුණුරේ කාවන්ති කෙනෙක් රජ කෙනෙක්ගේ සුකේ අනාගතයේදී ලෝකේ වැඩිපුරම කරවත් ධාතුන් කියනපත් කරන මහා ස්තූපයේ ගුණනගනවා කියලා අනාගත වාක්‍යයක් ප්‍රකාශ කරනවා. මේ වගේ අනාගත සීනම සැලසුම් ඉදිරිපත් කරන ආකාරයක් නෙවෙයි. ඒ සැලසුම් වලට මාර්ගෝපදේශකත්වයේ දුන්නේ ස්වාමීන් වහන්සේලා. ඒ වගේම ස්වාමීන් වහන්සේ වැඩ සිටින දුටුගම රජතුමා කාලයක මහා ප්‍රාසාදයක් ඇදුවා. ස්වාමීන් වහන්සේ නාට ඉන්න අත්මහල් ප්‍රාසාදය. ඒ ප්‍රාසාදයේ වෙනම පැතියද? ලෝහා මහා ප්‍රාසාදය. ගල් කණු අඩ තියෙනවා. ගල් කණු දහස් ගාණක් මැද ඉදි කරපු ප්‍රාසාදයක්. මේ ප්‍රාසාදයට මඟ පෙන්වන්නේ සිටියන් ඇන්දේ කැලතුම් වාස්තු විද්‍යාඥයෙක් මේ කටයුතු කළේ රහතන් වහන්සේලා. දැන් කෙනෙකුට හිතෙනවා රහත් වුණා කියන එක නිකන් අර්ධක දැනගෙන ඇත්තට කියන්නේ නෙවෙයි කියලා නේ. නමුත් ඒ යන ඉතාම දුරදක්නා නුවණින් දැන් සාමාන්‍ය කෙනෙක් සාමාන්‍ය ප්‍රජාඥන කෙනෙක් වර්තමානයේ නම් මේ ලෝකයේ සැපයි හොඳයි කියලා හිතන් ඉන්නේ යම් කිසි ගොඩනැගිල්ලක් හරි පාලමක් හරි හැදුවත් හදාන්නේ උපරිම වාසියෙන් බඳකීම අවුරුදු 100ද දැන් අවුරුදු 100ක් වගකීම අපි කියන ගැරන්ටි එක කියලා කියන්නේ ගැරන්ට් කරන්නේ අවුරුදු 100කට. නමුත් මේ මහරහතන් වහන්සේලා බලන්න මේ ධර්මඥානීන් ජීවත් වෙච්ච මේ ස්වාමීන් වහන්සේලා අනිත්‍යතාවයෙන් මොනින් ප්‍රත්‍යක්ෂ කරපු ස්වාමීන් වහන්සේන හතකු ගොඩ නැගිලිවලට සැලසුම් ඉදිරිපත් කරු මේ ස්වාමීන් වහන්සේලා. ඒ සඳ අනුශාසනා කරපු ස්වාමීන් වහන්සේලා මේ හතකු නිර්මාණවල වගකීම අවුරුදු 100ද? අවුරුදු 1000යි. අවුරුදු 1000ක් යනකම් මේවා ක්ලේශකර කරන්න අවශ්‍ය වෙලන්නේ. ඉතින් පස්සේ තමයි අපි සංස්කරණ කටයුතු කරන්නේ. බලන්න කොච්චරනම් සාර්ථක ජීවිතද මේ. ඒ වගේම කියනවා එදා අනුරාධපුර යුගයේ ටිකෙන් ටික සාමෙන් වහන්සේන වර්ධන වෙනා දහස් ගණනක් සාමෙන් වහන්සේලා බිහි වුණා. අධේගිරි ආශ්‍රය තුන ඇස්කොකුණ කියලා විහාර ජනස්නානය කරන ස්ථානයක්. මේ දරුවෝ දිවස් බලන්නේ ඒවා. මේ ඇස්කොකුණට හාමුදුරුවෝ දානකට හොඳට බැහැර නාම දෙනවා. ඒකනේ සමහර මිනිස් කියන්නේ බැහැර නාම දෙන්නේ. ඒ වෙනකොට තමයි නාම දෙනවා. මේ ඇස්කොකුණේ අඳුම දාන්නේ සාමෙන් වහන්සේලා දහස් නමකට නාම දෙනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේලගේ දානශාලාව කියනවා මහා පාරේ දානශාලාව කියලා. මොකක්ද දානශාලාව? මහා පාරේ දානශාලාව. මේක තමයි ඒකල ලංකාවේ තියෙන ලොකුම දානශාලා අනුරාධපුරේ. මහා පාරේ දානශාලාවේ ස්වාමීන් වහන්සේලා 6000කට දානය ගන්න පුළුවන් අහතුනවා. ලංකාවට ආපු පාණ්ඩ්‍යන් කියන චීන ජාතික විස්තුන් වහන්සේ දේශාටන විස්තුන් වහන්සේ සඳහන් කරනවා මෙන්න මේ මහා කාලේ දාන කලාවෙන්. ස්වාමීන් වහන්සේලා උදැසන දාන භාජනක් අරගෙන ආතරක් අරගෙන මේ දාන කලාවට වැඩම කරනවා. දහස් කණින් වැඩම කරනවා. මේ වැඩම කරන සියලුම අයට ආහාර පාන ආදී මේ සකස් වෙලා තිබුණා කියලා. මේ සංස්කෘතිය අපේ මිනිස්සුන්ට බද්ධ වුණා. ඒ නිසා අපේ සැදැහැවත් මිනිස්සු කියලා බෞද්ධය දවල් 12ට කලින් කෑම බීම සකස් කරනවා. ආහාර පාන සූදානම් කරනවා. ඇයි එහෙම කරන්නේ? දවල් 12ට කලින් කෑම බීම සූදානම් කරන්නේ නැහැ. ගෙදරට ස්වාමීන් වහන්සේ කෙනෙක් පින්ඩ පාති වැඩම කරවමින් දෙන්නේ. මේක තමයි අපේ කාර්යය, අපේ සංස්කෘතිය මේක. ඒ විතරක් නෙවෙයි. මේ ස්වාමීන් වහන්සේලාට දානේ දෙන බැරි වුණා නම් දැන් වර්තමානයේ අපේ රටේ අධ්‍යවදල දුනාට කලින් අපි බුද්ධ පූජා කරනවා. මේක තමයි අපේ සංස්කෘතිය. ඒ වගේම අපේ රටේ මතයක් ඇති වුණා. යම් කෙනෙක් රටේ රජවෙනෙක් වෙනවා නම් ඔහු අනිවාර්යයෙන් පොසත් කෙනෙක් වෙන්න ඕනේ කියලා. බෝධිසත්ව කෙනෙක් කියලා. ඔහු අනාගතයේ බුදුමන කෙනෙක් කියලා මතයක් අපේ රටේ ආවා. ඒ නිසා රටේ රජවරු නම් තියාගත්තේ සාමාන්‍ය නම් නෙවෙයි. ඔක්කොම ආන්දුරුගේ නම් තියාගත්තේ. දැන් අපි ගන්න යටාලතිස්ස, ආවන්තිස්ස, මහින්ද මිහිඳු කියලා මිහිඳු පළවෙනි මිහිඳු දෙවෙනි මිහිඳු කියලා මිහිඳුන හතරක් ඉන්නවා. අද දිනට වැඩිම ඉදන්නේ. මේකේ මහින්ද කියන්නේ දැනුත් කියන මහින්ද කියන්නේ නේ. ඒ ඔක්කොම මේ ස්වාමීන් වහන්සේ නම් මේ ගැත්තේ. සංගබෝධි, අග්‍රබෝධි, ඉති සංගබෝධි මේ ඔක්කොම ආනුලමේ නම් මේ. නමේ ඉඳන්ම දැන් සමහර අය තීවරේ කෙලිනවනේ. දැන් බලන්න සිරිමාවෝ කෙරේ දෙන්නේ මේ ඔක්කොම බෞද්ධ නම් මේ. අනුරුද්ධ, සිරිමාවෝ, තීවරේ මේ ඔක්කොම නම් මේ බෞද්ධ සංස්කෘතියත් සමග මේ ආන්දුලන්ගේ නම් කියනව කවදාවත් පරණ වෙන්නේ නැහැ. දැන් මේ දොළ පුතා කැනඩා නම් පරණ වෙනවා කරා ගියාට පස්සේ. නේද? දැන් 1000 තිරිපාල කියන නම් දැන් කියන්නේ නැහැ නේ? ඔව් නම් අර ආනන්ද කියන නම් මේ වගේ සීවලි කියන නම් කොච්චර කලක්ද පරණ වෙන්නේ. ඒක තමයි ලක්ෂණය. ඒ නිසා මෙන්න මේ වගේ සංස්කෘතියක් අපට 10 අඩුනා. ඒ වගේම අපේ ඉතිහාසය ලියන්න ගත්තා. අපේ ඉතිහාසයේ ලියෙන ග්‍රන්ථය තමයි මොකද්ද? මහා වංශය, බොහොමද මහා වංශය, දීප වංශය, බෝධ වංශය, ථූප වංශය මේ වගේ වංශ කතා ලිව වංශ කතා කියන්නේ ඉතිහාසයේ ලියෙන ග්‍රන්ථ. මිහිඳු හාමුදුරන්ගේ පස්සේ විශේෂයෙන් මහා නාම කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක් හිටියා මේ කාලයේදී ඉතිහාසය ලිව්වා අපි. ඉතිහාසයේ ලිව්ව විතරක් නෙවෙයි දේවානම්පියතිස්ස රජතුමාගේ පස්සේ රජමහා කතුළු උත්තිය රජතුමාගේ කාලේ මේ මිහිඳු හාමුදුරුවෝ වැඩම කිරීම පිළිබඳව සෙල්ලිපියක් ලිව්වා. මිහිඳු හාමුදුරුවෝ අහතින් වැඩම කරපු නැති උන්වහන්සේගේ 13 තැන්පත් කරපු මේ සියල්ලක්ම ලේඛනාරූඪ කළා. ඒ නිසා කාටවත් මිහිඳු හාමුදුරුවෝ වැඩම කළේ නැහැ කියලා තරක කරන්න බෑ. ඒක අතරින් විනය පිටකේ සඳහන් කරලා තියෙනවා. අනිත් අතින් සෙල්ලිපි තියෙනවා. ඒ සෙල්ලිපි කියලා කියන්නේ කර්ම වෙනන්නේ. අවුරුදු 100 ගානක් ගිහිල්ලා නැමේ මේ උත්තිය රජතුමා කාලේ සෙල්ලිපි ලිව්වේ. උත්තිය රජතුමා සෙල්ලිපි ලියන කාලේ ඒ ලියපු අය මිහිඳු හාමුදුරුවෝ දැකපුවා. මොකද මිහිඳු හාමුදුරුවෝ ලංකාවට ගණන් කළ අවුරුදු 60කට වඩා කාලයක් ලංකාවේ හිටියා. උන්වහන්සේ ලංකාවේ වැඩ සිටින කාලේ වරක් රජතුමා සඳහන් කරන රජතුමාට බුදුරජාණන් වහන්සේ දකින්න ඕන කියලා. කනිත මහනාව කාමේනි බුදුහාමුදුරු තිරණ පාරයක් යන එක ඔබ වහන්සේ මෙන්න කිව්වේ. බුදුහාමුදුරු කරක් බලන්න හිතේ මොකද කියලා ඇහුවා. ඊට පස්සේ කියනවා රජතුමනි බුදුහාමුදුරු දකින්නවා කියලා කියන මට ධාතු වන්දනා කරන්න ඕන. සර්වඥ ධාතුන් වඳින්නවා මට සර්වඥ ධාතුන් වැඳීමක් සලකන්නේ බුදුරජාණන් වහන්සේ දැකීමක් වගේ බුදුරජාණන් වහන්සේ වැඳීමක් වශයෙන් කියලා. ඒ නිසා රහත් හැවිරිදී මන සාමයයන් වහන්සේ ඉන්දියාවට වැඩම කළා. අහසින් වැඩම කළා. දමදිව නිමිත්ත සර්වඥ ධාතුන් වහන්සේ ලංකාවට වැඩම කළා. නිර්මාණතු ලංකාවට වැඩම කළාට පස්සේ වසර කිහිපයක් ගත වෙනතුරු කාරණා කිහිපයක් සඳහා අදිටින් ඉන්දියාවට අනුකිට වුණා. නමුත් නිර්මාණතු වැඩම කළේ නැහැ. ඒ ගමන් සියල්ලම බාරව ගුවන් ගමන් සියල්ලම බාරව කටයුතු කළේ කවුද? අර සත් හැවිරි ගුණහන්සේ දෙවෙනි දෙක අස්සයි කියලා ඒ සත් හැවිරි ස්වාමීන් වහන්සේ ගුවන් ගමන් පිළිබඳ බාරව කටයුතු කළේ. උන්වහන්සේ සියල්ලම කටයුතු සම්පාදනය කළා. අපේ රටේ විශේෂයෙන් රාජ්‍ය රටේ ස්වාමීන් වහන්සේලා විනිපිරි ඉතිරි ලගියා. අපේ බෞද්ධ සාහිත්‍යයේ ලංකාවේ සංස්කෘතිය සඳහන් වෙනවා ඒ කාලේ රජ රටේ හිටිය මිනිසුන්ට වීතිගත්ත පිළිගන්න විදියක් නැහැ කියලා. වීතිගත්ත පිළිගන්න විදියක් නැහැ කියලා. ඇයි එහෙම කියන්නේ? නිතරම ස්වාමීන් වහන්සේලා හිටින් වැඩම කරනවා ඉරම්බට අර ස්වාමීන් වහන්සේලගෙන් සිවුරු වලට ඉරහු ගන්නවා කියලා. ඒ තරම් ස්වාමීන් වහන්සේලා වැඩ සිටියේ. දැන් මේක කෙනෙකුට හිතෙනකලා අතිශෝක්තියක් කියලා. නමුත් දරුවන් මොකද හදිරට අවදා හරි දවසක බලන්නේ අනුරාධපුර ප්‍රදේශයේ එක ගම්කින් නැහැ. දවස් ගානක් නැවත ඉඳලා හරි බලන්නේ නටබුන්. අනුරාධපුරේ විතරක් නෙමෙයි. අනුරාධපුර ආසන්නයේ කඳු ගානක් තියෙන දැන් අනුරාධපුර ටිකක් මෙහාට වෙන රේටි ගල ආදි ප්‍රදේශ රාජ්‍යයක කඳු වල ස්වාමීන් වහන්සේ වැඩ සිටින නටබුන් සාමත් තියෙනවා. ගල්ලෙන් සාමත් තියෙනවා. ස්වාමීන් වහන්සේ එක නමක් දෙනවා මේ සිය දහස් ගණනේ ස්වාමීන් වහන්සේ වැඩ සිටින සුවිසාර සාසනික සේවයක් කළා. ඒ විතරක් නෙවෙයි මෙහි මිහිසලින් මෙහි මහමෙණාවේ ස්වාමීන් වහන්සේලා දහස් ගණනේ වර්ධනය වෙනකොට අනිත් පැත්තින් ගුරුණෙන් ස්වාමීන් වහන්සේලා වියාපුණා. ගුරුණෙන් සිත් සමාරාමයේ අනිත් පැත්තින් යාලේ මිහි සිතුල් කවුව මේ වගේ ස්ථානවල ස්වාමීන් වහන්සේලා දහස් ගණනේ නිකන් සාමාන්‍ය ස්වාමීන් වහන්සේලා නෙවෙයි රහතන් වහන්සේලා රහතන් වහන්සේලා දීුණා. ඒ වගේම අපේ සංස්කෘතිය එක කාරණයක් ඇති වුණා හැම නිවසකින්ම හැම පවුලකින්ම දරුවෙක් මහාන කරනවා කියලා. දැන් කාලෙත් මහාන කරනවානේ නේ. දැන් කාලෙත් ස්වාමීන් වහන්සේලා මහාන වෙනවා කෙවල් දෙලින් නිවෙස් වලින්. නමුත් ඉතාම අඩුවෙන් තමයි මහාන වෙන්නේ. දැන් අපි ගන්නවා සායනන්තයේ ගුරුමේ වගේ රටවල් වල. ගුරුමේ ස්වාමීන් වහන්සේ ලක්ෂ 8ක් විතර ඉන්නවා. සියම් රටේ ස්වාමීන් වහන්සේ ලක්ෂ 10ක් විතර ඉන්නවා. බෞද්ධ කේන්ද්‍රස්ථානයේ වෙච්ච ලංකා රාජ්‍ය පත්‍රය දෙන්නේ. ලංකා රාජ්‍ය පත්‍රය. ලංකා රාජ්‍ය 25000ක් විතර ඉන්නවා. අර වගේ ලක්ෂ 8000 ඉන්නවා ලංකාවේ ලක්ෂ භාගයක් අතර. නමුත් කලින් අපේ රටේ මහමෙවුනාවේ විතරක් අනුරාධපුරයේ මහමෙවුනාවේ විතරක් ස්වාමීන් වහන්සේලා 6000ක් හිටියා. සිතුල් කවුලේ ස්වාමීන් වහන්සේලා 20000ක් හිටියා. තිත්ත මහරහතන් ස්වාමීන් වහන්සේලා 15000ක් හිටියා කියලා තමයි. මේ දහස් ගණන්වල ස්වාමීන් වහන්සේලා එකට එන්න හිටියා. ඒ විතරක් නෙවෙයි ස්වාමීන් වහන්සේලා සඳහා විශේෂ ආරෝග්‍ය සාදා කළ තිබුණා. හැම දිවසකින්ම ළමේ දරුවේ තාපනයට පූජා කළා. ඒ නිසා අපේ සංස්කෘතිය අපේ ආගමත් එක්කට බස් කරනවා. ඒ වගේම ග්‍රන්ථයක් ලියුවා නම් පෙදෙන් බුදු සිරිත බතින් වස්ත්‍රිත ඇතිව සංස්කෘතියක් අපට ලියුණා. පත්‍යක් ලියනවා නම් ඒ පත්‍ය පොතක් ලියනවා නම් ලියන්නේ බුදු ගුණමයි. ඒ නිසා තමයි බුත්තරණ අමාරාතුර සතන රත්නාවලිය මේ වගේ ග්‍රන්ථ අපේ දිනුනේ. ඒ නිසා දහමෙන් තොර ජීවිතයක් අපට තිබුණේ. එහෙම ශ්‍රේෂ්ඨ ජාතියක් තමයි අපි ඒ ජාතිය අවුරුදු 2500ක 2318ක් වෙනවා දැන් මේ සම්මාන්ත වැඩම කරලා. 2318යි එකට. ඒ තරම් දිග ඉතිහාසයක් අපට ලිඛිත ඉතිහාසයක් තියෙනවා. ඒ ලිඛිත ඉතිහාසය අපි ලියනකොට ලෝකේ දැනට ප්‍රසිද්ධයි කියන අපි යන්න අරහවරුන් සමහර දීර්ඝ කෙලිත රටවල් ලෝක සිටීමේ නම් වෙලාවක් තිබුණේ නැහැ. නම් කලවක් තිබුණේ නැහැ. ඒ බොහෝ වයස් ගෝත්‍රිකයන් හැදී සිටිය කාලෙක තමයි අපේ සත් මහල් සාකාර හැදුවේ. අපි සත් මහල් සාකාර හැදුවේ. ඒ වගේම අපේ රුවන්වැලි සෑයගෙන මහා නිර්මාණ ඉදිකලේ. රුවන්වැලි සෑයනේ දරුවෝ බොහෝ දෙනෙක් ගිහිල් ඇති ගියාම බලන්න නිකන් දුවර පැනගෙන නෙමෙයි. ඉතාම ගෞරවයෙන් සාදරයෙන්ම බලන්න එක වටේම එකම සමාන්තර රේඛාවක් යනකොට එකම විදියට පොත්තරලේ තුනමානික කියන එකම සමතුලිතයි. ඒ තරම් මහා නිර්මාණ පිළිවෙලක්. ඒ වගේම අපේ සංස්කෘතියට අලුත් නිර්මාණයක් ලැබුණේ තමයි බැවලින් ඩාගේබයි ගමයි පන්සලයි කියන සංස්කෘතියක් අපට ලැබුණා. බැවලින් ඩාගේබයි ගමයි පන්සලයි. වැව සමීපයේ ඩාගේව හදනවා, ඩාගේබේ ඡායාව වැවේ වැටෙනවා, වැවත් ආලෝකවත් වෙනවා. ඒ ආකෘතිවල තියෙන කෘති කර්මාන්තයක් දෙහැන ජීවනෝපායක් අපට හිමි වුණා. මිනිස්සු හැම දිනෙකම සවස් කාලයේ පන්සල වෙත ගියා. මිනිස්සුන්ට හොඳට කාලය තිබුණා. ඒ විතරක් නෙවෙයි අපේ කලා නිර්මාණ ශිල්පියන් සත්තුන්ගෙන් ගැවතිලාගත්තු කැලවල් වලින් ගැවතිලාගත්තු මහා පර්වත බුදු පිළිම බවට පත් කළා. අවකල බුදු පිළිම වැනි මහා නිර්මාණයේ වන් නිකම් ගල් වටෙන් තිබේවා. ඒ මහා ගල් පැරැණියන්ගේ නෑත නගරට තියෙන මහා බුදු පිළිම බවට පත් කළා. ඒ වගේම අපේ රටේ ගෞරවනාති ආදී සඳහා කරන කර්මාන්තවල විදුරණාන පත්තික ඒ විතරම ගෞරවණීය විදියට ගඩොල් බවට පත් කළා. ඒ වගේම මහා දාගයක් හැදුවා. දාගයක් වලින් ලංකාව කරන් මෙතරම් තුන්සාර දාගයක් හටපු වෙන කටක් නෑ. ඒ අපේම තාක්ෂණය. එනිසා එවැනි අතීත තාක්ෂණයක තුරුම කන්තිපු අපි එක පැත්තකින් සංස්කෘතියක් දිනුනා. අනිත් පැත්තෙන් දෙකන්නේ මිනිස්සු ගුණධර්මයේ පෝෂණය වුණා. මිනිස්සු ඉතාම ශ්‍රද්ධාවන්තයි වුණා. අනිත් යට උදව්වන්නේ බවට පත් වුණා. ඒ විතරක් නෙවෙයි ආන්දරෝ ලෝක කැපවීමටින් මිලිනු ආන්දරෝ නිකන් ලංකාවේල බණ්ඩිතී යෝජනාවක් නෙවෙයි මුළු ත්‍රිපිටකේම කටපාඩම් ඉඳගෙන ආවා. අතු මාර්ගස්සක් ධර්මස් කන්දේ දැන් ග්‍රන්ථ හැටියට පිටු 700 පණි පිටු වශයෙන් තියෙන ලොකු ආර්ථික කොරණකනේ පිටු 700 පණක ග්‍රන්ථ 60ක පරි ප්‍රමාණික තියෙන ධර්මයක් කටපාඩම් ඉඳගෙන ආව මුලින් හඳුනනවා. මිනුම් අන්දරෝ කණ්ඩායමේව ලංකාවට කටපාඩම් කෙරුවා. ඒ ත්‍රිපිටකයත් එක්කම අටකතා සම්ප්‍රදාය කියවට පරිවාර ග්‍රන්ථය විදිහට තියෙන කතා සම්ප්‍රදායක් ඇතිනවා. බඩු පහන්න පොත් උසහාවේ නැහැ. ඔක්කොම අරන් ආයේ කටපාඩම්. ඔක්කොම කටපාඩම් අරන් ආවම විතරක් නෙවෙයි මේ මහා ධර්මස්කන්ධය අපේ ලංකාවේ ගිය ආන්දරෝ අතහැරියේ නැහැ. ඒක කරට ගත්තා. අර්ථකථනය මේ කරද නෙමෙයි ඔළුවට ගත්තේ පිටට ගත්තා මතක තියාගත්තා. බුද්ධ වර්ෂ 237 දී ලංකාවට වැඩම කළ මිහිඳු හාමුදුරුවෝ අවුරුදු 200 කට යනකම් බුද්ධ වර්ෂ 440 තමයි වරගම්බා රාජකුමාරගේ කාලේ මාතලේ අනු විහාරයේ ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කළේ. මිහිඳු හාමුදුරුවෝ වැඩම කළ අවුරුදු 200කට පස්සේ එතකම් අවුරුදු 200කට අධික කාලයක් කටපාඩමින් පරිපූර්ණ පරිපූර්ණ නැගෙන ආපු ධර්මයේ තමයි අද ලෝකෙම ව්‍යාප්ත වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ධර්ම ආරක්ෂා කරගෙන ඉන්නේ ගෞරවය අපට ලාංකික ගැති වෙලා තියෙනවා. මේ ආරම්භකෝ ධර්ම වර්තමානයේ අපට දීලා තියෙනවා. දැන් අපි ඉගෙනගෙන රස්සාවක් කරලා නැද යන්නේ නෙමෙයි. අපට ලොකුම කියනවා මේ ධර්ම ආරක්ෂා කරගන්න. මේ දුල පුතාල හැම දෙනාටම මතක තියා ගන්න ඔබලාට විශාල වගකීමක් ඔබ ඉදිරියේ තියෙනවා. ඔබ ඉදිරියේ ලොකු වගකීමක් තියෙනවා. ඔබ හිතන්නේ පා සෙල්ලම් කරලා සින්දු ටිකක් අහලා නැටුම් නටල විතරක් මේ නාකිවල යන්නේ හිතන්නේපා. ඊට වඩා සුවිශේෂ කාර්යභාරයක් ඔබට හිමි වෙලා තියෙන අනාගතය කරන්න. ඒ අනා ඒ කාර්යභාරය අපේටි අපේටි අපේට මුතුන් මිත්තන් කලේ වලගම්මා රජතුමාගේ කාලේ ස්වාමීන් වහන්සේලා දහස් කරණින් පිරිනිවන් සෑව නිරාහාරව දැන් කියා සායම් අවුරුදු 12ක කාලයක් මහා සංඝතියක් තිබුණා. වැට වැටේ නැහැ. ඒ කාලේ ගස්වල කොළන් බව කරමින් ඉතාම දුක්කරව නිරාහාර වෙමින් සමහර අවස්ථාවල මේ ධර්මයේ මතකෙන් තියාගෙන ඇවිල්ලා තමයි අද අපට මේ කුරුම වෙලා තියෙන නිසා ඒ පිට දහම මත පරිපූර්ණ ගෙන යන අපට ලොකු වගකීමක් දෙනින් තවක හොඳට ඔබට ඒ ශක්තිය තියෙනවා. ඔබ කුඩා මාතර බලන එක නිකරොත් හාමුදුරුවෝ ලොකු වෙනසක් කළා. එදා සුමන සාමණේරයන් වහන්සේ මේ හාමුදුරුවෝ ලොකු ශක්තියක් වුණා. ඒ අවුරුදු 7 පොඩි හාමුදුරුවෝ. ඒ නිසා ඔබ කුඩා එක ලෙස හිතන්නපා. ඔබ හැම දිනකටම ලොකු හැකියාවක් තියෙනවා. දැන් බලන්න අභය රජතුමාගේ අභයගේ පුතා තමයි නිග්‍රෝධ හාමුදුරුවෝ කියන සාර්ථ අභිමල හිටියේ. අපිට මේ කරද වෙන්න පුළුවන්, අපි අමතක නැති වෙන්න පුළුවන්. අපි ඉන්නවා අපේ දෙපය තියෙනවා අපේ දෑත තියෙනවා අපේ ඇස් දෙක තියෙනවා. ඒ නිසා ඔබ මහා ධෛර්යයෙන් ඔබ හොඳට ඉගෙනගෙන ඔබ ඔබට වටිනා සුදුලෙක් වන්න, ඔබ රටට වටිනා සුදුලෙක් වන්න, ඔබ ලෝකයට වටිනා සුදුලෙක් වෙන්න, ඔබට හැමිට මහා විභාග ඉදිරියෙන් සමත් වෙන්න බැරි වෙන තුනවා. මේ නරුවහනේ සුල්ලකන්දක හාමුදුර ගැනේද? සුල්ලකන්දක හාමුදුරන්ට මාස 4කින් බැරි වුණ 4 පාට ගාතාව පාන කරගන්න. නමුත් එක අනුශාසනයක් දුන්න හාමුදුරුවෝ දුන්නේ, එක කමඩහනක් දුන්නේ අර සුල්ලකන්දක හාමුදුරුවෝ මුළු ත්‍රිවිධයෙන්ම කඩපාඩම් වෙච්ච මහරහතන් වහන්සේ කෙනෙක්ව පත්තුනා. ඒක විභාගවල යන පාරමාර්ග කියන පුළුවන්. අත් අකුරු ගන්න පාරමාර්ග කියන පුළුවන් නම් තව බුද්ධිමත් වෙනවා. ඔබ දන්නවා සුනීත සෝපාක වැණියන් බුදුහමනා කාලේ හිටියේ. ඒගොල්ලන් හොඳට ඉගෙන ගත්තා නෙවෙයි. නමුත් ඉගෙන ගැනීමයි බුද්ධිමත් තමයි කියන දෙක. බුද්ධිය මනින් තා ත්‍රිවිධ ක්‍රම වේදයන් තියෙනවා. ඒ කාලේ හැකියාවක හැමදෙනාට බොහොම කළ තියෙන්නේ. ඒ හැකියාව දිනු කිරීම සඳහායි ඔබ වෙනුවෙන් මේ ආචාර මණ්ඩලයේ ගුරු මෑණිවරු කියලා කටයුතු කරන්නේ. ඒ හැකියාවට ඔබට ඉස්මතු කරගන්නයි විද්‍යා සාධකම ඔබේ ජීවිතය පිටගෙන ඉන්නේ. ඔය පිළිලාගෙන ඉන්නේ. ඔබට මා ආදරෙන්. ඔබට ඒ කාමනාකින් නෙමෙයි. ඒ නිසා මතක තියාගන්න ඔබට ලොකු වගකීමක් තියෙනවා. ඔබට ආදරය කරන ඔබට උදව් කරන විශාල පිරිසක් වටේ ඉන්නවා. ඒ පිරිසේ ආදර උපකාර වෙන ඔබ වඩාත්ම වටිනාකමින් වඩපත් වෙන්න ඔබ බුදුන් දහම් අනුන් කියන්නේ රත්නත්‍රයේ සරණ ගියපු කෙනෙක් වඩපත් වෙන්න ඔබ හොඳට ඉගෙනගෙන ශ්‍රද්ධාවත් කෙනෙක් වෙලා අපේ රටට අපේ ආගමට වැඩ ඇති වැඩක් කර හැකි පුද්ගලයන් වඩපත් කරන්න අදිස්ථාන කරගන්න කියලා ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා අපි මෙත්කින් ප්‍රාර්ථනා කරනවා. හොඳයි අදින එතරම් දින කෝස්තුන් කෝයි නිමිති කරගෙන මේ දූදරුවන් හැම දිනම අද දින උසස් හේලක පිහිටියා. ඒ සිල්වත් නවස්ථාවේදී සිල්වත් සමයේ ප්‍රධාන ලක්ෂණයක් තමයි මතක තියාගන්න. සිල්වත් අයගෙන වරණ ප්‍රධාන ලක්ෂණයක් තමයි පිළිගත්තාම කය සංවරය වචනීය සංවරය. ඒ නිසා ඔබ සිල්වත් නැද්ද කියලා ඔබටම බලාගන්න පුළුවන්. ඔබ වෙනද වගේම කෑ ගහනවා නම් ඔබ ඔහුගේ සීලය නැහැ. ඒ නිසා සිල්වත් කෙනා වරණ ලක්ෂණය තමයි කතා කරන වචන වෙනද වගේ වැඩිපුර වචන කතා කරන්නේ වචන අඩු කරනවා. ඒක සිල්වත් කෙනාගේ ලක්ෂණය. දකින්න ලක්ෂණයට කතා කරන්නේ නැහැ. අපි දන්නවා සමහර අය ඉන්නවා සමහර වෘතින් කරන අය හරියට කතා කරනවා. ඒ කතා කිරීම වැඩිපුර කතා කිරීම ප්‍රතිමන් ලක්ෂණය කියන එක කරන්නේ නැහැ. එනිසා සිල්වත් කියලා කියන්නේ කය වචන දෙකේ සංවරය. ඒ සිල්වත් බව අද දින හැකියාවන් දොට ඇති කරගන්න. එහෙනම් එහෙම ඇති කරගත්තොත් ඔබ සිල් සමාගමේ තියෙන ප්‍රතිඵලයක් තියෙනවා. ඒ වගේම අද හොඳට ඔබ මනහල ඔබේ ජීවිතේ හොඳ අර්ථවත්කමක් ලැබුණ කරගන්න. මේක ඔබට තියෙන හොඳම අවස්ථාව. එනිසායි තේකිරීම සඳහා පෙරවන් කරණයෙන් මේ හැම දෙනාටම නිරෝගී රෝගී සම්පන්න සේවා පැස් කරගත් නියුතුම් පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් අපරමින් මියගේ ඥාතින්ද මේ පින් අනුමෝදන් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් සාදු කියන මිය විඥාතින්ද පින් අනුමෝදන් කරන්න. පැස් කරගත් මේ සීල පුණ්‍ය ධර්මයන් අපි දෙවියන්ට අනුමෝදන් කරමු. සංඝදෘෂ්ටික දෙවියන් මේ පින් අනුමෝදන් වන මේ දරුවන් හැම දෙනාටම දෙවියන්ගේ රැකවරණ ආශිර්වාද සැලසේවා. මේ දවස් තුන හැම දිනකටම දෙන්නේගෙන තියාගෙන අපේ රට දැය සමයේ වැඩි හොඳ දරුවන් වීමට හොඳ පුරවැසියන් වීමට මේ දරුවන් හැම දිනකටම දෙවියන් ආශිර්වාදය රැකවරණයක් කර සේවා කරන ප්‍රතිම අපි දෙවියන්ටත් සීමා මුදන් කරවමු. ආකාශත්තාච භුම්මත්තා දේවානාගා මහිත්‍ති පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාශත්තා ච භුම්මත්තා දේවානාගා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශත්තාච ගුම්මත්තා දේවානාගා මහින්දේ පුඤ්ඤං කං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සංසදා ධර්ම ශ්‍රවණය කිරීමෙන් රැකගත් සිරුපුන ධර්මයන්ගේ බලයෙන් විද්‍යාලය විදුහල්පතිතුමා දරුතන ධර්මාචාර්ය ස්වාමීන් වහන්සේලා ආචාර්යවරුන් දෙගුරු මෑණිවරුන් සියලුම හැමදෙනා ඒ වගේම මේ දූ ධර්මයන් හැමදෙනාටම මේ හැමදෙනාගේම මෙලොව ජීවිත වාසනාවන්ත වේවා නිදුක් නිරෝගී සම්පත් සැලසේවා සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනා අනුකූලව උතුම් වූ නිවන් සුවයක් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරන්න දෙනාටම සම්මා සම්බුද්ධ